2016 වසරේ 5 මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන. මේ වැඩසටහන සිදු කරන්නේ ධම් පාසල් ගිහිල්ලා ශ්‍රේද්‍යාලය ගිහිල්ලා හිමන්ත නැත්තම් විවිධ වෘත්තීන් වල යෙදිලා බොහෝ පොතපත පරිශීලනය කරලා පොහොයට සිය සමාදන් වෙලා පන්සල් ගිහිල්ලා වගේ යම් සංවර්ධනය දැනුමක් ඇති කරගත් අයට. එතකොට මට ඒ අයට ආයි මුලින් ඉඳලා පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද්ද පටිච්ච සමුප්පාද කියන්නේ? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? මොනවද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒ දන්න අවබෝධය අපිට පරමාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම උදෙසා වන දේශනයක්. එතකොට ඒවයි කුඩා ළමයින්ට පැහැදිලි කරනවා වගේ එක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද දැනුවත් වෙච්ච පිරිසක් මේ. ඒ පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසනේ. ඊට පස්සේ තව විශේෂ කාරණයක් තමයි අවබෝධයේ පිරිස පවතින ධර්මය එහෙම හිතලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගොතලා කියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ප්ලෑන් කරගෙන ඇවිල්ලා කාලසටහනක් හදාගෙන ඇවිල්ලා ගාථා ටිකක් පාඩම් කරගෙන ඇවිල්ලා කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒක කියවෙන බණ. මං හිතලා කියන්න ගියොත් කියන්න බෑ. හිතලා කියන්න ගියොත් කියන්න පුළුවන්. අපි අර පාසල් විෂය පද්ධතියක් තියෙන පොතක් වගේ අරගෙන ගුරුවරු උගන්වන්නේ ආන්නේ වෙන ඉගැන්වීමක් කරන්න පුළුවන් හිතලා ඇවිල්ලා. ප්ලෑන් කරගෙන ඇවිල්ලා නෝට්බුක් එකක් අරන් ඇවිල්ලා අර ගුරුවරු උගන්වනවා වගේ වැඩක් කරන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා එහාද ඔයත් තේරුම් ගන්නවා. එතකොට ඇත්තෝ හිතන්න පුළුවන් මේ පුංචි හාමුදුරු කොහොමද කරන්නේ මේක මහාචාර්යවරු කරන වැඩේට වඩා වෙනස් වැඩක්. ගුරුවරු උගන්වනවට වඩා ඒ උගන්වන ක්‍රමයට වඩා වෙනස් ඉගැන්වීමක්. ඒ ඇත්තෝ මොනවද උගන්වන්නේ? ඒ ඇත්තෝ උගන්වන්නේ සංඥා නේ. ඒ ඇතු ගන්නනේ රූප, වේදනා, සංස්කාර, විඥාන පිළිබඳව ඒවට ඔබවා ගන්න, ඒව මතක තියාගන්න, ඒව ධාරණය කරගන්න, ඒව ආවර්ජනා කරන්න කිය කියා තමයි ඒගොල්ලන්ගේ බලපෑම. ඒක නෙමෙයිද? ගුරුවරුන්ගේ බලපෑම, මහාචාර්යවරුන්ගේ බලපෑම, කතිකාචාර්යවරුන්ගේ බලපෑම ඕක. ඒක සම්මුති කාරණයක් ඇදෙට ඒක එහෙම වෙන්න ඕනේ. ඒක සම්මුතියේදී ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ සම්මුතියේදී. අහන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ සම්මුතියේදී, ක්‍රියාත්මක වෙන්නේ සම්මුතියේදී. නමුත් මේ ලෝකෝත්තර ධර්මයේ පිළිතුරේ අහන්න තියෙන්නේ පරමාර්ථයේ, ක්‍රියාත්මක කරන්න තියෙන්නේ පරමාර්ථයේ. ඒ නිසා මේක සම්මුති මාවතක් නොවේ. සම්මුති මාවතක් නෙමෙයි මේ ධර්මයේහි හද්දි තියෙන ප්‍රධානම දේ තමයි නොයසු දෙයක් පිළිබඳව පළමු වතාවට අහනවා වගේ ගතියක් දැනෙනවා. මොකක්ද ඒ ගතිය? ඒ ගතිය තමයි නොතේරෙන ගතිය. තේරුණා. එංග ගතිය තමයි නොතේරෙන ගතිය. අපි කවදාවත් නොගියපු ගමක් පිළිබඳව කවුරු හරි කෙනෙක් කියන්න පටන් ගත්තත් අපිට ඇති වෙන්නේ මොකද්ද? සමාන සමාන රූප හිතේ මැවුනට නොතේරෙන ගතිය. විචිකිච්ඡාව, අපහැදිලිකම. තේරුම් ගන්න ගියාම නිදිමත ගතිය ඔක්කොම වෙනවා. ඒක කමන්නේ. හැබැයි ඒ මග වීරයෙන් සාහයෙන් තේරුම් ගන්න මහන්සි වෙන කෙනා තමයි කවදක හරි ඒ නොතේරෙන ගම ඇස් දෙකෙන් දකින්නේ. මේ වගේම තමන්ටත් මේ ජීවිතය තුළ යථාභූතයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ඉගෙන ගන්නවා මේ ඇස, මේ ඇසේ ක්‍රියාවලිය, මේ කන, මේ කනෙහි ක්‍රියාවලිය, මේ සිත, මේවා තමයි චිත්ත ප්‍රභේදන අභිධර්මය අපි ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගත්තාම ඒක හරියනවා. ඒක ඒ සියල්ලටම අපිට කියන්න පුළුවන් ඒක අපි දුක හඳුන ගැනීම කියලා. එහෙමත් නැත්නම් මේ අපේ සමස්ත ක්‍රියාවලිය සිදුවෙන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම කියන පළවෙනි පියවර. මේක දුක තියෙන්නේ කොහොමද, ඒක හැදෙන්නේ කොහොමද කියලා පළවෙනි පියවර. ඊළඟ කාරණේ හැදෙන්න අපි අවබෝධ කරගන්න ඕන නිරෝධයයි නිරෝධ මාර්ගයයි. දැන් නිරෝධයයි නිරෝධ මාර්ගයයි අඳුනගෙන වැඩක් නැහැ. අපි නිරෝධයටපත් වෙන්න ඕන. ඒ නිරෝධ මාර්ගයේ අපි ගමන් කරන්න ඕන. මේක ආහාර පං පිඟානක් කියලා දැනගෙන වැඩන්නේ අනුභව කරන්න ඕන පරිපිරෙන්න. මේ බෙහෙත් කියලා දැනගෙන වැඩන්නේ මේ බෙහෙත් අපි පාන බොන්න ඕන, පානය කරන්න ඕන සුවපත් වෙන. ආන්නේ වගේ අපි නිරෝධයටපත් වෙන්නේ කෙසේද? එහෙම උමනාවක් ඔබට ඇත්තෙන්ම තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන අපිට නිරෝධය වෙන්න බෑ. අපිට තියෙන්නේ හැමදාම දැනුවත් වෙන්න පමණයි. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ආත්මෙ නෙමේ, ඒක ප්‍රාර්ථනාවක් හැටියට තියාගෙන ඉඳලා ලබනාත්මෙත් නෙමේ, මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙච්ච දවසක. නේද? එහෙම තියාගන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් අහුවාම මේ භවයේදී නිවන් දකින්න පුළුවන්ද කියලා? බෑ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය ආයි මැරලි උපදුනත් මේකමනේ තියෙන්නේ. නිසා මේ කාලය තුළම නිවෙන්න තමන්ට අවශ්‍ය කරන්න ඕන. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ නිවෙන්න අවශ්‍ය කෙනාට පමණයි. නිවෙන්න අවශ්‍ය නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ඇත්තටම ඔබට නිවන් දැකීමේ අවශ්‍යතාවය තිබෙනවාද? ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මේ සියලු කලමනා අත්හරින්නට කැමතිද? ඒ කියන්නේ ඔබ හම්බ කරගත්ත සියල්ල සතයක්වත් ඉතුරු නැතුව ඔබ අත්හරින්න කැමතිද? නිවන් දැකීම සඳහා සතයක්වත් ඉතුරු නැතුව අත්හරින්න කැමතිද? එතකොට දැනෙන්නේ මොකක්ද? දැන් මෙතෙක් කාලය අපි සුවයක් එකතු කරගන්නවා නේ. මොකක්ද එකතු කරගත්ත සුවය? අත්ති සුවය. දවසින් දවස පොඩි කාලේ පොඩි කැටේට එකතු කරන අත්ති සුවය එකතු කරන්න පුරුදු කරනවා. සතෙන් සතේ, රුපියලෙන් රුපියල එකතු කරලා බැංකුවකින් දැම්මා. ඒකෙන් අදහස් වෙන්නේ අපි සල්ලි විතරක් නෙමේ හැම දෙයක්ම එකතු කළා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චේතනා අපි එකතු කළා. දිගටම එකතු කළා. දැන් වේදනා ස්කන්ධයක් තියෙනවා. රූපස් ඛණ්ඩයක් හැදෙලා තියෙනවා. සංඤාස් ඛණ්ඩයක් හැදෙනවා. සංඛාරා ස්කන්ධේ විඤ්ඤාණ ස්කන්ධයක් කොන්න හැදෙලා තියෙනවා. කඳු ගොඩක් හැදෙලා තියෙනවා. මේ කන්දට දැන් යට වෙලා ඉන්නේ. ඔහොම කන්දට යට වෙලා ඉන්නකොට කිව්වොත් බාහිර මෝඩේ කියලා තාහය. මොකද මම මේ උත්සාහ කරේ ඥානවන්තයෙක් වෙන්න. ජීවිතේ පුරාම උත්සාහ කරේ ඥානවන්තයෙක් වෙන්න. කවුරු හරි කිව්වොත් ඒ මොඩෙක් කියලා මොකද කියන්නේ? මොඩයන් කවුද? ප්‍රතිචාරය ලබා දෙන්නේ. ඒ වගේ නිගුණයකින් සැරට හැම දෙයකින්ම ඉස්තරම් වෙන්න බැලුවා. ජ්‍යෙෂ්ඨයෙක් වෙන්න බැලුවා, විශිෂ්ටයෙක් වෙන්න බැලුවා, අග්‍ර කෙනෙක් වෙන්න බැලුවා. ඔබ හරි දුප්පතෙක් කියලා දැනගන්නට ඉඩ තියන්න අපි කැමතිද? දුප්පත් කියලා දැනගන්න ඉඩ තියන්න කැමති නැහැ. අපි නිතරම කැමති අපි පෝෂා. අපි අවලස්සනයි කියලා පෙන්නන ඉඩ තියන්න කැමතිද? නෑ. නිරන්තරයෙන් අපි කැමති අපි ලස්සනයි. මේ ඔක්කොම මේවා සිදු කරන්නේ ටිකයි මතක් කළේ. කවුද මේ ඔක්කොම සිදු කරන්නේ? මේ මිනිස්සයා. මේ පුතඤ්ජන සත්වයාගේ අවාසනාව මොකක්ද? මේ පුතඤ්ජන සත්වයා බලාපොරොත්තු වන දේම සිදු නොවි, බලාපොරොත්තු නොවූ දේම සිදු වෙන එකයි. වැඩි ඇත්තද නැත්තද? බලාපොරොත්තු නොවූ දේ සිදු වෙලා බරත් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතුව බලාපොරොත්තු නොවන දෙයමයි සිද්ධ වෙන්නේ. සින්දුකුත් එන්නේ සිතු දේ නොමවේ, නොසිතු දෙයක් වේ. ලෝදම් කරගෙනවා කියලා නේද? ඒතකොට හැමදාම මිනිස්සයට මොකද වෙන්නේ? සිතු දේ නොමවේ, නොසිතු දෙයක් වේ. ලස්සන වෙන්න හැදුවා, ලස්සන වෙන්න බැරි වුණා. පෝසත් වෙන්න හැදුවා, පෝසත් වෙන්න බැරි වුණා. ආඩම්බර වෙන්න හැදුවා, ආඩම්බර වෙන්න බැරි වුණා. සතුටෙන් ඉන්න හැදුවා, සතුටෙන් ඉන්න බැරි වුණා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ දේවල් මේ විදියට සිද්ධ වන්නේ? සම්මා දිට්ඨිය නැති නිසා, සම්මා සංකප්පය නැති නිසා, සම්මා වාචා නැති නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපදින්නේ නැති නිසා තමයි මේ මනුස්සයට තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. බලන්න ධර්ම අවබෝධ කරගත් උතුමාට ලෝකේ ලැබෙන දෙයක් නැත. අහිමි වෙන දෙයක් නැත. ලැබෙන දෙයක් නැත, අහිමි වෙන දෙයක් නැත. ඇයි කෙනෙකුට ලැබෙන්නේ නැත්තේ, අහිමි වෙන්නේ නැත්තේ? ලෝකේ යම් කෙනෙකුට ලැබීමක් නැත්නම් අහිමි වීමකුත් නැත්නම් ඒකට හේතුව මොකක්ද? හරි, ඒක එහෙම නෙමෙයි නම් කෙනෙකුට ලැබීමක් තියෙන්නත් අහිමි වීමක් තියෙන්නත් හේතුව මොකද්ද? කෙනෙකුට ලැබීමක් තියෙන්න නම් අහිමි වීමක් තියෙන්න නම් එතන ඉන්න ඕන මම ඉන්න ඕන. කෙනෙකුට ලැබීමකුත් නැත්නම් අහිමි වීමකුත් නැත්නම් එතන පවතින්නේ මම නැති ස්වභාවය. මම නැති ස්වභාවය. මේ ධර්ම කියලා කියන්නේ හරි පුදුමයි කියන්නේ පින්නොතුනේ මේ. දැන් අවබෝධ කරගත්ත කෙනෙකුට වුණත් මේ හිතලා උවමනාවට හදිස්සියෙන් ධර්මයේ තුල පිළිටන්න බෑ. උවමනාව කියන එක තියෙන තාක්කල් ධර්මයේ පිහිටන්නේ නැහැ. මනස ස්වභාවයෙන්ම ස්වභාවයට පත් වුණාම තමයි එතන මනස පිහිටන්නේ. ධර්මයේ දේශනා කරද්දිත් ඒක එහෙමම තමයි. ඒක උවමනාව උනාට කෙනෙකුට කියන්න බෑ. උවමනාව කියන එකෙන් තොරව තමයි ඒ ධර්ම කියන එක ගලා යන්නේ කියවෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද? මමත්වය තුල පිහිටා පිළිපදින්න හෝ වඩන්න හෝ පුළුවන් දහම නිසන්න හෝ අසන්න හෝ පුළුවන් දහමක් නොවේ. මමත්වයේ තුල පිහිටා අසන්න බැරි දහමක්. දැන් මේ විදියට කියවෙනකොට අමුතු වෙන දේශනාවන් වලට වඩා වෙන රසයක් ගොඩ නැගෙනවා, ධර්ම රසය. හැබැයි අර වෙන ඉගෙනීමේ ක්‍රමයට කියොත් එහෙම රසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ගුණය හැදෙන්නේ නැහැ. හැදෙන්නේ දැනුම. දැන් හැම දේශකෙක්ම ශ්‍රාවකයා තුල දැනුම ඇති කරවන්නේ. ඒ ආර්ය ධර්මයේ ආර්ය ශ්‍රාවකයාගේ යුතුකම දැනුම හලන්න ඕන. දැනුමින් තමයි තමන්ගේ ඇස කන නාසය දේව ශරීරයේ මනස අසංවර වෙලා තියෙන්නේ. එක්කෙනෙක්ගේ දැනුමට තව කෙනෙක්ගේ දැනුම සතුරුයි. එක්කෙනෙක්ගේ ආගමකට තව කෙනෙක්ගේ ආගම සතුරුයි. එක්කෙනෙක්ගේ ජාතියට තව කෙනෙක්ගේ ජාතිය සතුරුයි. දහමක් ගොඩ නැගෙයිද ඒගොල්ලෝ අතර? කවදාවත් නැහැ. ભેද ගොඩ නැගෙන්නේ ධර්මය කියන තැන ඇත්තේ මොනවාද? ભેද තියනවාද එතන? එතන ભેද නැහැ. වාද නැහැ, ભેද නැහැ. දැන් ඔබ සිටින්නේ කොතනද? වාද නැති, ભેද නැති තැනකද? එහෙම නැත්නම් වාද ඇති, ભેද ඇති තැනකද? ධර්මයේ තේරුම් ගන්න බෑ, වටහා ගන්න බෑ, රැගෙන යන්න බෑ, වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මේ මාගේ බුද්ධ ශාසනය සතර මහා ධාතුන්ගෙන් විනාශ වෙන්නේ නෑ කියනවා. විනාශ වෙනව නම් විනාශ වෙන්නේ මේ දහම ධාමී කියලා ඉවරලා අධර්මයේ ප්‍රකාශ කරන මෝග පුරුෂයන්ගෙන් කියනවා. අනාගතේ හිස් පුරුෂයන්ගෙන් තමයි මේක ඇති වෙන්නේ කියනවා. සතර මහා භූතයන්ගෙන් මාගේ ධර්මය විනාශ වෙන්නේ නැහැ කියනවා. අපි හදාගත්ත ගේතර වතු පිටි ඉඩකනම් මේ ශරීර ඔක්කොම විනාශ වෙන්නේ මොන හේතුවෙන්ද? සතර මහා භූතයන්ගේ ව්‍යාකූලත්වයේ හේතුවෙන් තමයි, වෙනස් වීමේ හේතුවෙන් තමයි. විනාශයට පත් වෙන්නේ. නමුත් ධර්මයේ සතර මහා භූතයන්ගෙන් විනාශ වෙන එකක් නෙමෙයි. ධර්මයේ පවතින සතර මහා භූතයන්ගෙන් තොරවයි. සතර මහා භූතයන්ගෙන් තොරව දැකපු දෙයක් ඔබ තිබෙනවාද ලොව? සතර මහා භූතයන්ගෙන් තොරව දැකපු එක දෙයක් හෝ තිබෙනවාද? ලෝකයේ ඔබ දැකපු දෙයක් තියෙනවා සතර මහා භූතයන්ගෙන් තොරව. හොඳයි, කල්පනා කරන්න ටික වෙලාවක් හොයන්න, මට උත්තරයක් ලබා දෙන්න. සතර මහා භූතයන්ගෙන් තොරව දුටු දේ මෙන්න මේකයි කියලා හොඳට සම්මර්ෂණය කරන්න, හොයන්න. සතර මහා භූතයන්ගෙන් තොරව ධර්මතාවය කුමක්ද කියලා තේරෙන්නේ නැණිකේ. තේරෙන්නේ නැති නිසා තමයි හොයන්න කියන්නේ. පරීක්ෂා කරන්න, විදර්ශනා කරලා බලන්න ටික වෙලාවක් සංසුන් වෙන්න. මුක්ති රසය සහ විමුක්ති රසය. අයිතිය ඇත කියන ලෞකික රසය සහ විමුක්ති රසය, නැත්නම් නප්ති සුඛය කියන ඒ විමුක්ති රසය. දැන් කියනන්නේ ගිහියාට අත්ති සුඛය පැවිද්දාට නත්ති සුඛය තියෙනවා. එහෙනම් ජීවිතයේ ඉඳගෙනම කෙනෙක් ඒ පැවිදි ධර්මයන් තුල ගොඩනගා ගන්න උමනා කරන ඒ නත්ති සුඛය ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක පැවිද්දෙකු කරන කාර්යයටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඉතින් බාහිරෙන් ගන්න එපා. බාහිරෙන් ගත්තොත් නත්ති සුඛය විඳින්න හිඟන්නේක් වෙන්නේ නෑ. එහෙම නැත්තම් නිගන්තේක් වගේ වෙන්නේ. බාහිරෙන් ගන්න මේක මානසික අවබෝධයෙන් ලෝක ධර්මතා අඳුනා ගනිමින් අවබෝධ කර ගනිමින් මනසේ ස්වභාව ධර්මය අවබෝධ කර ගනිමින් මනසේ තියෙන මේ සංකල්පමය මායාව ඉක්මවා යමින් ඉන්ද්‍රයන් සංවර කර ගනිමින් ඉන්ද්‍රයන් ඉක්මවා යමින් ඇති කර ගන්න නත්ති සුඛය වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිඟන්නේ වෙයි. එහෙම වෙලා නත්ති සුඛය විඳින්න බෑ. මේ හිඟන්න නත්ති සුඛය විඳින කෙනෙක් මොන බොරු යන්න නැතිකම නිසා යන්නේ කියලා තියෙනවා. පහුගිය දවසේ මේ ඉන්දියාවේද කොහෙද කාසි වලක් වහගෙන තියෙනවා. ඒ කාසි වලේ කාසි තිබිලා තියෙනවා 110,000. ඉන්දියානු රුපියල් 110,000ක් තිබිලා තියෙනවා. ලංකාවේ මේක 120,000 පාස් විතර. ඒ කියන්නේ ගන්න හම්බ කර කර ගිහිල්ලා අර වලකට දාලා පුරවලා එකතු කරලා හාංගලා මනසින් වෙනස් වෙන්න තියෙන දේ නිසා මේක වෘතයකින් වෙනස් වෙන්න තියෙන දෙයක් නෙමෙයි. මනසින් අත්හරින්න අමාරුයි. සමහර අය දීපල දෙනවා තමන්ගේ දරුවාට, ගියේ දෙනවා දරුවාට. මං හිතන්නේ මනසින් එයා අත්හරිනවා කියන්නේ. එක්ක කුල කියනවා මම උඹලට හරි අම්බ කරලා දීලා තියෙනවා. මං ගෙයක් දීලා තියෙනවා කීකේ හැමතැනම කියනවා කී. එයා නැත්තං ඒ ළමයටම හරි ඒක කියනවා. එයි ඒක කියන්නේ. ඒක අල්ලගෙන. ඒක අල්ලගෙන. දැන් පන්සලට දෙනවා. පන්සලකට දවසක් අපේ කට්ටියක් එක්කන් ගිහිල්ලා මා එන්නකෝ පහසට පෙන්නන්න ඕ එන්නකෝ මේ කියලා මං කුමාද්දලෝ මොකද්ද මේ කියලා මේ තියෙන්නේ අපේ අර තාත්තගේ නම මේ මාප්පගේ නම මේ බාප්පගේ නම මේ යටින් තියෙන්නේ මගේ නම. අපි තමයි මේ ගාන්ටාර පුරණ හැදුවේ. ආ බොහොම හොඳයි. මල්ලාසනේ ළඟටත් එක්කන් යන මල්ලාසනේ පල්ලෙ ගහලා තියෙන කල්ලාල්ලා අර පල්ලෙ තියෙන්නේ ඒ මගේ නම ඒකෙත් තියෙනවා. බෝධි ප්‍රකාරේ ළඟට එක්කන් යන දැනත් හැබැයි ඉතින් යමක් කළා හොඳයි. ඒ වයින් බොහොම පරිත්‍යාගශීලී නිරාමස සතුටක් ලබනවා නම් බොහොම හොඳයි. නමුත් ඒව තුලිනුත් තව තවත් අපි ලෝභය, ద్వේෂය, මෝහය නම් එකතු කරගන්න ඉවෙන් ඇති වැඩක් වෙන්නේ නෑ. එනිසා මනසින් අත්හරින්න පුරුදු වෙන්න ඕන. කොහොමද මනසින් අත්හරින්නේ? මනසින් අත්හරින්නේ අපි අනුන්ට දීපු දේ පමණක් නෙමෙයි. අපි ළඟ තියෙන දේත් අපි මනසින් අත්හැරලා පාවිච්චි කරන්න, ජීවත් වෙන්න, පරිහරණය කරන්න, ප්‍රතිවේක්ෂාවකින් යුක්ත කටයුතු කරන්න පුරුදු වෙනවා. රහතන් වහන්සේලාට ප්‍රතිවේක්ෂාව, මාර්ගඵලලාභීට ප්‍රතිවේක්ෂාව ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒක වචන වලින් කියන්න ඕනේ නැහැ. එතකොට පුතඥායට මේක හරියට තේරෙන්නේ නැති නිසා හැදුන ප්‍රතිවේක්ෂා පාඩ. තේරෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාගෙන ඉන්න පාතේ කරන්නේ. පටිසංඛායෝනිසෝ නේ පින්ඩපාතං ආදි වශයෙන් කියනවා මේ පින්ඩපාතය. බඩගින්න කුසගින්න නැතිවීම පිණිසයි කියලා ආදි වශයෙන් මතක් කරගන්න. හොඳයි, ඒක තමයි ආරම්භය, ඒක තමයි එහෙම වෙන්නේ. ඊළඟට එවැනි ප්‍රතිවේක්ෂාවත් කිරීමටම අවශ්‍ය නැති මට්ටමටම බැඳීමක් නැති වෙනවා. එතකොට කොහොමත් අර පැවැත්ම සඳහා පමණයි. ඉන් එහා දෙයක් නැහැ. ස්වභාවයෙන්ම අත්හැරෙනවා. කෙනෙක් සංවර වෙන එක නෙමෙයි තියෙන්නේ. දැන් ගොඩක් ලා කෙනෙක් ළඟ තියෙන්නේ මම සිල්වත් වෙනවා. මම ප්‍රතිවේක්ෂා කරනවා, මම අතහරිනවා, මම නොවැළෙනවා, මම භාවනා කරනවා. එතකොට මේ ලෝකේ තියෙන හැම භාවනාවක්ම කවුද භාවනා කරන්නේ? මම භාවනා කරනවා. මේ ලෝකේ ඉන්න සිල්වත් හැම කෙනෙක්ම කවුද සිල්වත් වෙලා තියෙන්නේ? මම සිල්වත්. ඒ මමත්වයේ ගමනක් තියෙන්නේ. මම සිල්වත් වෙච්ච කෙනෙක් ළඟට යන්න බලන්න. මම ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙක් ළඟට යන්න බලන්න. දැන් ඔන්න මම ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙක් ඔන්න ආච්චිම කෙනෙක් හදන ලස්සනට මල් වට්ටි ටික දාන දාන දාන යන මිල පොඩි උන් දෙන්නේ කෙනා. අපි ගමන් අර මල් වට්ටි එක අත වද්දලා වටන දරපට ආස කළකට. මොකද කරන්නේ? නඩෝකක් හිල් වෙන්න. මේ වගේ පැටව කාලා කන්නේ පැටව හදන මොකටද? බැනලා පොඩි උන්ගේ අම්ම තාත්තලටත් බැනලා ආයි කිට්ටුවට එන දෙන එනකොට පුප්පගෙන කෑ ගහනවා. මල් වට්ටි ටික වට්ටන්න ආයි එනවා මෙතන. මම ශ්‍රද්ධාවන්තයි. හදාගෙන යන බුද්ධ පූජා අත වැදුනොත් බිම වැටුනොත් එන්නේ ඉවරයි. මම ශ්‍රද්ධාවන්තයි. මෛත්‍රී භාවනාව පිළිබඳව ලිපියක් ගන්න ලංකාවේ ප්‍රකට පත්තරයකට හාමුදුරු කෙනෙක්ගෙන් ඇවිල්ලා දැන් මාධ්‍යවේදියා ලිපිය අරගෙන යනවා. මොනවද මෛත්‍රී කියන්නේ? ඉතින් හාමුදුරු කියාගෙන යනවා සතුරාටද මෛත්‍රී කිරීම, මිතුරාටද මෛත්‍රී කිරීම ආදි වශයෙන් කියාගෙන යනවා. හාමුදුරු හැමදාම අර ගහ ළඟ පොඩි කෝප්පයක් හදාගෙන ඒකට බත් දානවා මෙල්ලෙන්නුන්ට කන්න. දැන් ආමඳුරු මෛත්‍රී පාටි කියාගෙන යනකොට ආමඳුරු දකින්නවා පූස කුරුමානම් අල්ලල්ලා ඉන්නවා ලේනට. එක වෙලාවකදී ලේන අතෙන්ට එනකොටම පූස පැනපි ලේනට. පානිනකොටම ආමඳුරුත් පැනපි පුටුවෙන් එළියට. පැල්ලක් කාත්ත ගඩොල් භාගයක් දුන්න පූස ටිකක් දුන්න. අංගිතන්නේ පත්‍ර වාර්තාකරුවෝ ඒ ටිකක් ලියාගන්න තියෙනවා. ඒ හාමුදුරුවම මට ඒ කතාව කිව්වා. මම කර කර හිටියේ මොකද්ද කියලා මට අමතක වුණා. මේ පූසා මේක ඇවිල්ලා මේ ලේන අල්ලන් කන්න හැදුවා. මම ගැව්වා. එහෙම තමයි. එක පැත්තක අපි අහිංසක භාවයක් හරේ සාධාරණත්වයක් හරේ ඉෂ්ට කරන්න ගියාම තව පැත්තක සාධාරණයක් කරේක සිද්ධ වෙනවා. මොකද ධර්මතාවය උක තමයි. දැන් මගෙන් අහන්න එපා. දැන් හිතෙන්නේ මොකද්ද අපි කරන්න ඕන කියලා. සමහරట్లాට අපි කවුරුත් කරන්නේ ඕක තමයි කරන්නේ. එතකොට පූස බඩි කින්නේ. ඉතින් පූසට බත් කන්න පුළුවන් නේ. නැහැ ලෝලු කන්න පුළුවන් නේ කියලා නේද? ඒක තමයි ස්වභාවය. දැන් මාංශ භක්ෂක සතු ඉන්නු ඒ සතු ඇට වර්ග කන්නේම නැහැ. කන්නේම මාංශ සතෙක්ම තමයි අල්ලගෙන කන්නේ. කොහොමද අපි මේ ලෝකේ සාධාරණ තරම් බවට පත් කරගන්නේ? නමුත් තමන්ගේ පැත්තෙන් තමන්ට ලෝකයේ සියලු දේනා නිවැරදි කරන්න බැරි වුණාට, සත්ත්ව නිවැරදි කරන්න බැරි වුණාට, තමන්ගේ පැත්තෙන් තමන්ට නිවැරදි වෙන්න පුළුවන් තමන් මෙවැනි ආකාරයේ පීඩනයක් ලබන්න අකමැති නම් එවැනි පීඩනය කන්නයිට නොදී සිටීමෙන් තමන්ට හැකියාව තියෙනවා තමන්ගේ මෛත්‍රිය ඇති කරගන්න. ඉතින් මේ මමත්වය අතහැරීමේ මෛත්‍රිය හරි වටිනවා. තමන්ට තේරිලා තියෙන්න ඕන තමන්ගේ දුක, තමන්ගේ දුක මනසයි කියලා තමන්ට තේරෙන්න ඕන. එවිටයි මනස අත්හරින්න කැමති වෙන්නේ. මනස අත්හරින කෙනෙක් තමයි මමත්වය අත්හරින කෙනෙක් කියලා කියන්නේ. මමත්වය අත්හරින කෙනෙක් තමයි ඉන්ද්‍රියන් අත්හරින කෙනෙක් කියලා කියන්නේ. තමන්ගේ මමත්වය තමන්ට වේදනාකාරී ලෙස දැනෙනවාද? එහෙම දැනෙනවා නම් යාන හොඳ අවබෝධයක සිටිනවා. මොකද්ද දුක්ඛ සත්‍ය පිළිබඳව? මගේ මනස මට වේදනාකාරයි, මම මනස අයින් කරන්න ඕන, ඉවත් කරන්න ඕන, මේ මනසෙන් නිදහස් වෙන්න ඕන. මගේ මනස මට වේදනාකාරයි කියලා හඳුනගෙන සිටිනවා. තමන්ගේ මානසික වේදනාවට අන් අය වැරදිකරුවන් බවට පත් කරන එක තමයි ලෝකයේ ස්වභාවය. මේ වේදනාව අර කෙනා නිසා, මේ කෙනා නිසා, අර දේ නිසා, මේ දේ නිසා තමයි මේ වේදනාව කියලා කියන්නේ. නමුත් ඒ කිසි දෙයක් නිසා නෙමෙයි, තමන්ගේ මනසේ තියෙන අනවබෝධය නිසා, මගේ මමත්වය නිසා තමයි ඔය වේදනාව තියෙන්නේ. මනස අතහරින්න දෙන එකම ක්‍රමවේදය තමයි අතහැරීම. මනස අතහරින්න දෙන එකම ක්‍රමවේදය තමයි අතහැරීම. අතහැරීම යනු ක්‍රියාවෙන් තොරවීම, කිසිවක් නොකිරීම. කිසිවක් නොකිරීම යනු පුජ්ජලත්වයෙන් තොරව වාසය කිරීම. පුජ්ජලත්වයෙන් තොරව වාසය කිරීම යනු හිස්තන. එතන නිර්වචනයක් නැහැ. අමත්‍ය අත්හරින්න තියෙන එකම ප්‍රතිපදාව තමයි අතහැරීම. අතහැරීම යනු ක්‍රියාවෙන් තොරවීම. ක්‍රියාවෙන් තොරවීම යනු මමත්වයෙන් තොරවීම. මේ කියල දෙන්නේ ඔබ ළඟ තියෙන අඩුබඩු කිසිවකින් පල නැත. වැඩ කරන්න අඩු ගොඩක් තියෙනවනේ ඔබට නේද? මොනවද තියෙන්නේ? ඔය චිත්ත චෛතසික ධර්මදා ආස ධර්මාස ඔය කොමිටික මොනවද අඬු නේද? ඔබට වැඩ කරන්න තියෙන මානසික අඬු. රූපය අඳුන ගන්න රූපය ඕන, වේදනාව අඳුන ගන්න වේදනාව ඕන, සංඥාව අඳුන ගන්න සංඥාව ඕන, සංකාරයට සංකාරය ඕන, විඥාණයට විඥාණය ඕන. රූප අල්ල ගන්න ඇහැ ඕන, ශබ්ද අල්ල ගන්න කන ඕන, ගන්ධ අල්ල ගන්න නහය ඕන, රස අල්ල ගන්න දිව ඕන, ශරීරයට දැනෙන දේවල් අල්ල ගන්න ශරීරය ඕන, සිතුවිලි අල්ල ගන්න මනස ඕන, මන ඕන, චේතනාව ඕන. ඔබගේ මේ අඩුපඩු වලට කළ හැකි කිසිවක් නැත කියන එකයි සබ්බේ සංඛාරා අනිච්චං. සත් සංස්කාරයක්, කනත් සංස්කාරයක්, දිවත් සංස්කාරයක් නේද? ශරීරෙත් සංස්කාරයක්, මනත් සංස්කාරයක්. මොනවද සංස්කාරයක් නොවන එකක් තියෙන්නේ? මොකක්වත් නැහැ. ඔබ ළඟ හැම ළඟම තියෙන්නේ සංස්කාර. සියලු සංස්කාරකෝ අනිත්‍යයි. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන අඬු එකක්වත් සත පහක්වත් අටින්නේ වැඩක් නැහැ. තේරෙනවා? දැන් මොකද කරන්නේ? දැන් අනුබඳු ටික අකුලගෙන ඉන්න එකයි තියෙන්නේ. දැන් බලන්න ඉබ්බගේ ආරක්ෂාව තියෙන්නේ අනුබඳු දිගහැරගත්ත තැනද අකුලගත්ත තැනද? අකුලගත්ත තැන තමයි ඉබ්බගේ ආරක්ෂාව තියෙන්නේ. ඒ වගේ මිනිස්යෙක්ට තියෙන මේ අනුබඳු ටික අකුල ගත්ත තැනයි ආරක්ෂාව තියෙන්නේ. දිගාර ගත්ත තැන ආරක්ෂාව නැහැ. ඒක ප්‍රයෝජනයක් නැහැ කියලා අවබෝධයට පත් වෙනකොටම පින්නතුන ඉබේම යාට එක දාලා යනවා. කවුරු හරි ඔබට වීදුරු ගෝලයක් දෙනවා මැණික් කලක් කියලා. අපි ඔබ දැනගත් කෙනෙක්ගෙන් අහලා බලනවා මේක මැණික් ගලක්ද කියලා. පාරේ තිබෙන අහලගෙන එයා කියනවා නෑ මේ ප්ලාස්ටික් වලින් හදාපු මේ වීදුරු වලින් හදාපු කැටයක් මේක මැණික් නෙමෙයි. ඒ වෙලේ මොකද වෙන්නේ? ඒකේ වටිනාකම තිබුණු වගේ ඔබට නැතුව යනවා. ඔබ ඒක විශ්ි කළා දානවා. නොතරයි ටිකට් පතත් ළඟ තියාගෙන ඉන්නවා. කෝටියයිද දෙකයිද නැද්ද නැද්ද තියෙනවද නැද්ද තියෙනවද නැද්ද දන්නේ නැහැ කිය කිය පරිස්සමෙන් තියන් ඉන්නවා. හොඳයි නම්බර ටික වැටිලා නැහැ කියලා දැනගත්ත ගමන් මේකේ තියෙන වැලියු එක අගය අර ගත්ත රුපියල් 20ක් වටින්නේ නැතුව අගේ නැතුව යනවද නැද්ද? අගේ නැතුව යනවා. ඒක කිසිම ගානක් නැතුව විශ් කරලා දාන්න. ඔබත් යම් අගයක් හිතාගෙන ඉන්නවා මේ මනස තුළ, ඉන්ද්‍රයන් තුළ. හැබැයි ඔබ හරියට නුවණින් යථා අවබෝධයෙන් තේරුම් කරගත්තොත් මේ කාගයක් තියාගන්න පුළුවන් දෙයක් නෙමේ, අගයක් නැති දෙයක්, වටින්නේ නැති දෙයක්, අනුන්ගේ ඉඩමක මුල් ගල දාගත්තා වගේ වැඩක්, කුලියට ගත්ත ඇඳුම් වාගේ වැඩක්, මිරිඟුවක් පස්සේ දුවන මුවෙක් වාගේ නිෂ්ඵල ක්‍රියාවක්, මේකේ අරටුවක් නැති නිකම්ම නිකන් කෙහෙල් කඳක් වාගේ, හරයක් නැති එකක්. මේ ජීවිතේ මේ මනස කියන එක තේරුම් කරගත්තාම එයා ජීවිතේ මනසයි අතහරින. හරයක් නැති දේ පස්සේ දුවගෙන යන්නේ නෑ. ඒ නිසා මිනිස්යාගේ මේ අධ්‍යාත්මික සියලු ප්‍රශ්නවලට හේතුව තමයි අනවබෝධය. ඒ අනවබෝධය නිසා තමයි මේ සියලුම අධ්‍යාත්මික ගැටලු. අවබෝධයටපත් වෙනකොට මම කුමක් වෙනවෙන් කලබල වෙන්නේ නැත. ගෙනාවෙත් නැත්තම්, පවතින දෙයක්වත් නැත්තම්, ගෙනියන දෙයක්වත් නැත්තම්, ඒක අධ්‍යාත්මික මනස නොතේරුම් ගත්ත කමනම් තියෙන්නේ. අපි කරන්න තියෙන දේ මොකද්ද? අධ්‍යාත්මිකව ඒක අවබෝධ කරගන්න ඕන. දරුවෙක් හදනවා වගේ තමන්ගේ අධ්‍යාත්මය හදන්න ඕන. අවවාද අනුශාසනා දීලා තමන්ගේ අධ්‍යාත්මය හදා ගන්න ඕන. තමන් දරුවෙක් හදනවා වගේ හරි කියලා දෙයක් ලෝකේ තියෙනකන්, වැරදි කියලා දෙයක් ලෝකේ තියෙනකන් මිනිස්යාගේ උද්වේගකර භාවයේ, පීඩනයේ, තරංගකාරීත්වයේ, ලෝභයේ, ද්වේෂයේ, වෛරයේ සීමාවක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බාහිර ක්‍රියාවලියකින් හරි මනින්නත් එපා, වැරදි මනින්නත් එපා. කොතනින්ද මේ වැරද්ද හරි වැරද්ද නිර්මාණය වෙන්නේ? චේතනා හම්බිකවේ කම්මං වදා. චේතනාව මත පදනම් වෙලා පමණයි හරි වැරද්ද නිර්මාණය වෙන්නේ කියන එක තේරුම් ගන්න. එනිසා චේතනාව පිරිසුදුව පවතින තැන ගැටලුවක් නැහැ. එකනේ ස්වභාවය. ඒක මේ කොසල් මහරජතුමාට පැහැදිලි කරලා දෙනවා. මහරජ, අනිත් අයට ඔබේ අඹ උයනේ අඹ කන්න තහනම් වුණාට ඔබට ඔබේ අඹ උයනේ අඹ කන්නට තහනම්ද? කාගෙවත් අවසර ගන්න ඕනද? නෑ ස්වාමී. ඔබ විසින් ඔබේ අඹ වුණේ අඹ ගෙඩියක් කෑවම වරදක් වෙනවාද? නෑ. තව කෙනෙක් අඹ වුණට පැනලා වුණොත් එහෙම ඔව් එයාට දඬුවම් දෙනවා. අසපාරවල් ගහනවා. නමුත් ඔබට ඔබේ අඹ වුණේ අඹ ගෙඩියක් කන දෙන්න. දැන් බලන්න චේතනාව නේද? තමන්ගේ අඹ ගහක් හදාගත්තා. ඒ අඹ ගහේ ගෙඩියක් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අර තවත් කෙනෙක්ගේ දෙයක් උදුරාගෙන කඩා වඩාගෙන කෑමෙන් තමයි වරදක් වෙන්නේ කියන කාරණය තාම හොඳට පෙන්නලා තියෙනවා. චේතනාත්මකව ඕනම දෙයක් ඕනම මොහොතක ඕනම ආකාරයකින් වරදහා නිවැරදි බවට පත් වෙනවා. වරද තමන්ට පීඩනය, තැවුම, වේදනා ඇති කරලා දෙනවා. නිවැරද්ද එවැනි දෙයක් තමන්ට ඇති කරන්නේ නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් චේතනාව පිරිසිදු කරගෙන සතුන් මරන්න පුළුවන් කියලා. බෑ. චේතනාව පිරිසිදු කරගෙන සතුන් මරන්න බෑ. මොකද හේතුව? තමන්ට වාගේම අනිත් කෙනාටත් වේදනාව තියෙනවායි කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම එවැනිම විපාකයක් තමන්ටත් එනවායි කියලා තමන්ට දනවනවා. ඒකත් කමක් නැහැ කියලා හිතන කෙනා තමයි එවැනි විපාකවල ඊයේ දෙන්නේ. ඒ අයට ඒ වගේම විපාක හම්බ වෙනවා. මම මේ බොරල්ල පැත්තේ එක්තරා මිනිස්සෙක් හිටියා. දෙපයම නැතුව සෙරප්පු දෙකක් අත් දෙකේ දාගෙන බඩ ගගා යනවා. හරි අනුකම්පාවක් ඇති වුණා. අංකුවල් මිනිස්සයා බලන්න ඉබ්බෙක් වගේ ඇවිදගෙන යන හැටි කියලා. හාමුදුරනේ ඔය මනුස්සයට අනුකම්පා කරන්නේ නැහැ කිව්ව ඔය මනුස්සය ගැන දන්නවනම්. ඔය මනුස්සයට හොඳටම මේ කකුල් දෙකම තිබිච්ච මනුස්සයෙක් කිව්වා. ඔය මනුස්සයා පුදුම විදියටම ඉබ්බ මරාගෙන කාපු කෙනෙක් කිව්වා. සමහර පුජ්‍යලෝ ඉන්නවනේ එහෙම. ඉබ්බම මරාගෙන කෑවා කිව්වා ඔය මනුස්සයා. ආ දැන් ඒ මනුස්සයා දැන් ඉබ්බ වගේ යනවා කිව්වා. තමන් කරන දෙහි තමන්ටත් එවැනිම දෙයක් ලැබුණොත් තමන් විඳින්න සූදානම් වෙන දෙයක් වෙන්න ඕන. තමන් දෙන්න ඕන තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක්මයි. තමන් දෙන්න ඕන තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක්මයි. තමන් කරන්න ඕනේ වෙනිහා විපාකයක් තමන්ට ලැබුණොත් තමන් සන්තෝෂයෙන් ඒක බාර ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ වෙනිම දෙයක් මට ලැබුණොත් මට බාර ගන්න පුළුවන්. ඒ නිසා තමන් භුක්ති විඳින්න කැමති දෙයක් අනුන්ට දෙන්න. හැබැයි කැමති වුණත් අකමැති වුණත් තමන් කරන දෙහි භුක්තියක් තමන්ට ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. දැන් ඔය සමහර අයට එක එක භෞතික දේ වුණත් ලැබීම් නොලැබීම් අතර තියෙන්නේ ඒ පෞයේ පිනේ සහ ලැබීමේ නොලැබීමේ ස්වභාවය. ඒක තමයි ස්වභාවය. කර්මය සහ කර්මඵලය. නමුත් මමත්වයේ කෙනෙක් ළඟ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයා කර්මය හා විපාකය හඳුනා ගන්නා වූ ස්වභාවය අඩුයි. හේතුව එයාට තියෙන්නේ මමත්වයේ වේගය විතරයි. දැන් බල තණ්හාවෙන් මත් වෙච්ච කෙනාට එයාට හොඳද නරකද පවද පිනද වැඩන්නේ එයාට උන බලය ලබා ගන්නමයි. ධනයට දැඩි තෘෂ්ණාවක් තියෙන කෙනෙක් එයාට හොඳද නරකද පවද පිනද කියලා මොකක්වත් වැඩන්නේ එයාගේ ධනලාභය ලබා ගැනීම සඳහාමයි කියන්නේ. බොරු කියන විශාල වශයෙන් මුලා කිරීම කරන වෙලෙන්දු කරනවා නේද? ගොඩක් වෙලා සමහරලා ඒ ඔක්කොම කරන්නේ තමන්ගේ ධනලාභය ලබා ගැනීම උදෙසාමයි. ඒකත් මමත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න කෙනෙක් ළඟ ආත්ම ගවේෂණේ අඩුයි. ආත්ම ගවේෂණේ අඩු වෙන තරමට එයා තුළ පවපින හඳුනා ගැනීම අඩු වෙනවා. ඒ අඩු වෙන තැන බොහෝ වෙලාවට අකුසල් සිද්ධ වෙනවා. ඒකට මමත්වයේ දුරු වෙන්න ආත්ම ගවේෂණය වැඩි, මානසික ආතති පීඩන අඩුයි. අඩු වෙන තැන ඒකාන්ත වශයෙන්ම යකින් චේතනාමය ස්වરૂපයෙන් පවා ආයිතක් අනර්ථයක් අවඩක් තමන්ට අනුන්ට සිදු නොවන තැනින් ජීවත් වෙන්නට කටයුතු කරනවා. සාධාරණ තැනක තමන්ට ඉන්න පුළුවන්, තමන්ගේ තැනට ඉන්න පුළුවන්. තමන්ගේ සීට් එකේ නම් වෙන කෙනෙක් වාඩි වෙලා ඉන්න තමන්ට පුළුවන් එළවා නේ. දැන් ඔය බස් වල නම් නැති වුණාට ඔය ගුවන් යාන වල තියෙනනේ හරියටම තමන්ගේ සීට් එක නේද? ඔව්. 36 A සීට් එක, B සීට් එක, C සීට් එක කියලා දාලා තියෙනවා. ඒක ඉතින් වැරදෙනවා සමහරట్లాට A B වැරදිලා. වාඩි වෙනවා අයිතිකාරයාව හැම මොකද කරන්නේ? එයා එළවන ඔයාගේ සීට් එකේ එහා එක, එහා ගෙලවරේ එක, මේක මගේ එක කියලා එළවන. ඒක සාධාරණයි. එතන චේතනාමය කර්මෙන් වැරද්දක් කිරීමක් කරන එකක් නෙමෙයි තියෙන්නේ. යුක්තියහ සාධාරණත්වයේ ක්‍රියාවලියක් පමණයි. ඒක කවුරුත් තේරුම් ගත්තාම ඒක හරියි. එසම මෙතෙන්දී අපි පැහැදිලි කරන්නේ තමන්ට මානව ධර්මයන් තුළ සාධාරණත්වයක් තුළ පිහිටා ඕනනම් තරහ ගන්නත් පුළුවන්, කේන්ති ගන්නත් පුළුවන්, බැනවදින්නත් පුළුවන්, දොස් කියන්නත් පුළුවන්, පොල්ලක් අරන් ඕනනම් ගහන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ සීට් එකේ ඉඳලා ගහන්න ඕනේ හැබැයි. තේරුණාද? තමන්ගේ සීට් එකට බැන්නොත් විතරයි. එතකොට චේතනාව පිරිසුදුයි. හැබැයි අනුගි සීට් එකේ ඉඳලා එයාට අයිතිකාරයට රණ්ඩු දාන්න බෑ. එතකොට චේතනාව අපිරිසුදුයි. චේතනාව පිරිසුදු වෙච්ච තැන වෙනතුනේ හොඳ පෞරුෂයක් ගොඩනගෙනවා, නිර්භයත්වයක් ගොඩනගෙන, මොන යකකටවත් බය නැහැ. ආවොත් තමන්ගේ පරිසරයේ ඉඳලා තමන්ට ප්‍රයා කරන්න පුළුවන් කම තියෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ මේ අතහැරීම තුළ සම්පූර්ණ දුබලයක් වෙනවයි කියන එක නෙමෙයි. හරියට යුක්තිය තුළ, හරියට සාධාරණත්වය තුළ කෙලින් හිට ගන්න පුළුවන් නුවණක් ඇති වෙනවා, දර්ශනයක් ඇති වෙනවා මේ අතහැරීම තුළ. හැම මොහොතකම ඔබ අතහරින්න ඕන චේතනා කර්ම. චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි. එතකොට චේතනාත්මක කර්මය තමයි කියන. එතකොට චේතනා ස්වરૂපය තමයි වැටෙන්නේ පුජ්ජල ස්වરૂපයට. දැන් පුජ්ජල ස්වરૂපය තියෙනකොට චේතනා තියෙනවා. පුජ්‍යල ස්වરૂපයේ ඉක්මවනකොටම චේතෝ විමුක්ති කියන මහාවතට වැටෙනවා. එතකොට චේතනාවකින් කරන ක්‍රියාවලියකින් නිවන් දකින්න බෑ. චේතනාවකින් කරන ක්‍රියාවලියකින් නිවන් දකින්න බෑ. නිවනේ සුව විඳින්න බෑ. නිවන අඳුන ගන්න බෑ. මොකද චේතෝ විමුක්තියක් මිසක් චේතනාවක් නොවේ නිවන කියන්නේ. චේතෝ විමුක්තියක් නිවන කියන්නේ චේතනාවක් නොවේ. අපි මොකද කරන්න ඕන නිවන් දකින්න? කරන්න තියෙන එක දෙයයි, කිරීම නතර කරා. ඊට පස්සේ ආයේ කිරීම නතර කරන්නේ කොහොමද කියලා? කිරීම නතර කරන්න ක්‍රමයක් නැහැ. කිරීම නතර කරන්නේ ඉන්ද්‍රයන්ට බැස නොගැනීමෙන්, පංච උපාදානස්කන්ධයට බැස නොගැනීමෙන්, චේතනාවට බැස නොගැනීමෙන් තමයි මේ කිරීම නතර කරන්නේ. ඒක ඉතින් තවත් ක්‍රමවේදයක් නොවන නිසායි අපි අර කියන්නේ ක්‍රමයක් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒක ක්‍රමවේදය කියන ගුණයට අයිති වෙන්නේ නැති නිසායි ක්‍රමයක් නැහැ කියලා කියන්නේ. මේ වචන හරියට තේරුම් ගන්න නැත්නම් ඉතින් යාමද නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියන එක මොකක්වත් වැඩක් නැහැ, කරන් දෙයක් නැහැ. ඒකයි මේක පඬිත වේදිනියෝ කියන්නේ. හරි බුද්ධියක් තියෙන්න ඕන, බොහොම ඥානාන්විත ධර්මය හඳුනා ගන්න ඕන. එහෙම නැත්නම් අතරමං වෙනවා. අර මාරපණ ගියා වගේ තමයි නැත්තම් නේද කොළුවා. ඒ වගේ වෙන්න බෑ. දැන් සංස්කාරක ලෝකයේ ගත යුතු කිසිවක් නැත්නම් අපේ වචනේ මොකද වෙන්නේ? වචන සංසිඳනවා. තර්ක කරන්න දෙයක් නෑ, වාද කරන්න දෙයක් නෑ, පසුර පරුස වචන කතා කරන්න දෙයක් නෑ, පිස්සුන වචන කතා කරන්න දෙයක් නෑ, සම්පප්‍රලාප කතා කරන්න දෙයක් නෑ. ලෝකේ යමක් සමග සටන් කිරීමට නේ ඔක්කොම වචන වුමනා කරන්නේ. සියලු ලෝකෙහිම නොවලවන සංඥාව ඇතුව සතර සතිපට්ඨානෙදී කියන සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ලෝකේ කිසිම ආකාරයක සංඥාවක් අලවන්නේ නැහැ. අවබෝධය තුළ ඇලෙන්නේ ඊළඟට යාට එතන පවතින මොකද? විමුක්ති සංඥා. විමුක්ති සංඥාව කියන්නේ මොකක්ද? සංඥාවක් නැහැ කියන එකයි විමුක්ති සංඥා කියන්නේ. ආයේ ඒක සංඥාවක් හැටියට හදන්න එපා. සංඥාවක් නැහැ. සංඥාවක් ඔයකට ඇලිලත් නැහැ, සංඥාවක් නැහැ. ඇලිත් තැන තමයි සංඥාව පිහිටන්නේ. හෙන් සංඥාවක් මතුවෙන්නේ, මෙහෙන් සංඥාව කියන එක පවතින්නේ නිරන්තරයෙන් ඝෂ්ඨණය වෙන තැන තමයි. ඇස කියන එක පහළ වෙන්නේ රූපයයි ඇසයි ගැටිච්ච තැන. නැත්තං ඇහක් තියෙනවද? නැත්තං ඇහක් නැහැ. ශබ්දයේ කියන එක පහළ වෙන්නේ කනයි ශබ්දයයි ස්පර්ශ වන තැන. නැත්තම් ශබ්දයක් නැහැ. ගන්ධයත් එහෙමයි. නිවත්තේ රසත්. කන කියලා කිව්වට නිකම් බෙර කන නෙමෙයි, අපි අදහස් කරන්නේ සෝත විඥාන. ඥානේ සමග ස්පර්ශ වීම. ඒතකොට විඥාණයෙන් තොරව කනක් තිබ්බට ඒකට කනක් කියලා කියන්න බෑ. ඒකනේ අර කියන්නේ ඇත්තෙකු නමුත් බීරෙකු මෙන්ද, ඇත්තෙකු නමුත් අන්ධෙකු මෙන්ද කිව්වේ ඒකනේ. එතකොට මේ ඇහැ කියන දේ නිස්පාදනය වෙන්නේ විඥාන පද්ධතිය සමග. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ඉවා විඥාන ඇති වෙනවා. ආය විඥානේ සමග. විඥානේ කියන්නේ හැඳින ගැනීම. හැඳින ගන්නේ ඇයි? මම කැමති පරිදි. මා හඳුනාගත් පරිදි. මා විඳීමට කැමති පරිදි. ඉතින් මමෙක් තියාගෙන ඉඳීම දුකද සැපද? දුකයි. දුකයි කියලා තේරලා තියෙනවා. ඒ මම අත්හරින්න ඕන. කොහොමද මම අත්හරින්නේ? ඔබ විවෘත වෙන්න, ස්වභාවික වෙන්න, යථාර්ථවාදී වෙන්න, ඇත්ත தත්ත්වේ තේරුම් ගන්න. තේරුම් ගන්නකොට ඔබේ මොළයේ මේ දුවන එක අතර වෙන්න. ඒක තේරුම් ගත්තාම තමයි ඒක නතර වෙන්නේ. එහෙම නැත්තම් නතර වෙන්නේ නැහැ. එතකන් ඒ අවබෝධය ඇති වෙන කම්ම සංඥාව කලබල වෙනවා. දැන් අපි හිතමු ඔබේ සෙල්ෆෝන් එක නැති වුණා කියලා හිතෙනවා. වාහනේ හැරි ගමනක් හරි ගිහින් යද්දී දැන් හරියට දුක් වෙනවා. අතන හැලුණක් දන්නේ නැහැ, මෙතන හැලුණක් දන්නේ නැහැ, අතන වාඩි වුණා, එතන තිබ්බද දන්නේ නැහැ, අතන වතුර බිව්වා, එතන තිබ්බද දන්නේ නැහැ, වාහනේ තිබ්බද දන්නේ නැහැ, ඔඩොක්කුවේ තිබ්බද විවටනද දන්නේ නැහැ. මම කාට හරි දුන්න තියාගන්න අතේ ඔහොම ඔහොම කී කියා ලොකු කලබලයක් වෙනවා. කලබලයක් වෙන අතරේ ටික වෙලාවක් කොහොම හරි ඉඳලා ආරය කියනවා, "හා මේ මගේ සාක්කුවේ තියෙන ෆෝන් එක." කියලා කියනවා. එතකොට ඒ අවබෝධයත් එක්කම මනසේ මොකද වුනේ? අර තිබුණු කලබගෑනිය සාකච්ඡාව කලබලේ නැතුව ගියා. ඒ වගේම තමයි පින්නතුනේ යත අවබෝධය ඇති වෙන තැන ඒ ඔක්කොම නැවැරදි, ඒ ඔක්කොම සංසිඳීමකටපත් වෙනවා. අවබෝධය තුළින් තමන්ට සංසිඳීමට පත් වෙන්න පුළුවන්. එතකොට සියලුම කලකිරීම අවසන් වෙනවා. අවබෝධය ඇති තැන කලකිරෙන දෙයක් නැහැ. කලකිරීම තියෙන්නේ අවබෝධය නැති තැන. අවබෝධය ඇති තැන කලකිරෙන දෙයක් නැහැ. දුක තියෙන්නේ අවබෝධය නැති තැන. අවබෝධය ඇති තැන දුක නැති වෙනවා. වේදනාව තියෙන්නේ අවබෝධය නැති තැන. වේදනාව නැහැ අවබෝධය ඇති වෙනකොට. ඔබ තවදුරටත් කැමැති නිවන තේරුම් ගන්න නම් ඔබට කවදාවත් නිවන තේරුම් ගන්නට බෑ. ඇයි නිවන තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ ලෝකේ නිවන රූපයක් නැවේ. නිවනේ හැඩයක් නැහැ. නිවන තියෙන දිශාවක් නැහැ. නිවන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නැහැ. එහෙමනම් ඔබ දැනුවත් වන්නේ කොහොමද නිවන ගැන? නිවන ගැන දැනුවත් වන්න බෑ. නිවන පුඤ්ජලයට අවබෝධ කරගන්න බෑ. නිවන පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් තමාට අවබෝධ වෙනවා. පංච ඉන්ද්‍රයන් අත්හැරලා, පංච උපාදානය අත්හැරලා, කාලය අත්හැරලා තමන්ගේ මනස පුරුදු කරනකොට. ඇදෙලිනේ නිරෝධ මාර්ගයේ පුරුදු කරනකොට එයාට ඉබේම එක වෙලාවක පහළ වෙනවා. හැබැයි පුජ්‍යලත්වයේ සංසිඳින්නේ කොතනද, ඉවර වෙන්නේ කොතනද? එතන තමයි නිර්වාණය ආරම්භය. පුජ්‍යලත්වයේ සංසිඳින්නේ නැත්නම් අශේෂ වශයෙන් නිර්වාණය ආරම්භය ලැබෙන්නේ. මුලින්ම ශේෂයක් නැතුව නැති වෙන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපද පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන නැති වෙන්න ඕන. ශේෂයක්වත් නැතුව. ශේෂයක්වත් නැතුව මේ තුන අවසන් වෙන තැනම නිර්වාණ මාර්ගයට තමන් පිවිසෙනවා. ඒ සුවය, ඒ සතුට පින්නතුනේ ගිනියම් වූ ගිනි කාෂ්ඨකේ වැලි කතරක කාන්තාරයක සැතකුම් යදුන් සිය ගානක් පහු කරගෙන පිපාසයෙන් පීඩිතව හිටපු මිනිස්සෙක් එකපාරටම තාම සිසිල් දිය තියෙන, සිසිල් සුළඟ තියෙන ෂේම භූමියකට පහත් සැපත් වෙනවා. කාන්තාරවල එහෙම තැන් තියෙනවලු කලාතුරකේ. හරි මුදුමයිලු එක. උඩට ගහ වැල තියෙනවා, ගෙඩි මල් හැදෙනවා, පොළොව යටින් මතුවෙච්ච දිය උල්පන් තියෙන ෂේම භූමි හැදිච්ච තැන් තියෙනවා. ආන් ඒ වගේ තැනකට ආවා වාගේ පුදුමාකාර සතුටක් දැනෙන්න පටන් ගන්නවා. පිළිතුරු නැත්තම් අපි සිසිලස තියෙන AC තියෙන කාමරයකට ඇතුළු වුණා වගේ සීතලක් සිසිලසක් දැනෙනවා. සුවය මමත්වය ඉගිල යෑම අත්හැරේ. මුලින් උදුරා දමන්න ඕන, නිකන් ගහ මැදින් කපන්න වැඩක් නෑ. මුලින්ම උගුලල දාන්න ඕන. මම කියන කෙනා සෑදිලා තියෙන්නේ අවශ්‍යතාවයන් ගොඩක් මත තමයි සෑදිලා තියෙන්නේ. මම කියන කෙනා සෑදිලා තියෙන්නේ එහෙමයි. දැන් කාර් එක කියලා එක හැදිලා තියෙන්නේ කොහොමද? යකඩ කෑලි ගොඩක එකතුවක්. යකඩ කෑලි ටික මෙහෙම ගලවල ගලවල ගලවල වෙනස් කරපු ගම කාර් එක කියන්නේ මොකේද? දැන් කාර් එකක් මෙතන තියෙනද කියලා හොද මොකද උත්තරේ? කාර් එක මෙතන නෑ. දැන් අපි ওই වාහන parts කඩවල් තියෙනවනේ, ওই කඩවල් වල මූණු, කාර් මූණු, කෑලි, අර මේව හැම කෑල්ලම තියෙනවා. වාහනයක් හයි කරගන්න උවමනා කරන ඔක්කොම කෑලි ඒ කඩේ තියෙනවා. නමුත් අපි කියනකොට ඒකට වාහන කඩයක් කියලා. වාහන සේල් එකක් කියලා අපි කියන්නේ අන්න කාර් එකක් තියෙනවා කියලා කියන්නේ. ඒකේ කාර් එකක් නෑ. නමුත් ඒ කඩේ ඇතුලේ තියෙනවා. කාර් එකක් හදන්න පුළුවන්, බස් එකක් හදන්න පුළුවන්, ඒ කෑලි ඔක්කොම තියෙනවා. අන්න පින්නතුනේ මෙන්න මේ අවශ්‍යතාවයන් ගොඩක එකමුතුවට තමයි මම කියන්නේ. මේ අවශ්‍යතාවයන් ගොඩ සංසිඳන තැන කාර් එකක් හොයන්න බැරි වෙනවා. මමෙක් හොයන්න බැරි වෙනවා. ඒ නිසා බෙදලා බලන්න. යදාහි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ ඉති. අංග සම්භාරය එකතු වෙන තැන රතේ යන නාමය ලැබෙනවා. ඒ වගේම මේ සියල්ලම එකතු කරගන්න තැන සත්වයා කියන කෙනාගේ නම ලැබෙනවා. මේකේ මවන්නේ, මේකේ කරන්නේ, කරවන්නේ, විපාක දෙන්නේ, දෙවන්නේ මොකෙක්වත් නැහැ. කාටවත් කියන්න එපා, මනක් කල්පිතයි. ආගම් අදහන අය දැනගත්තොත් එහෙම, අර මොකද්ද සතා මේක වැල්ලේ ඔළුව ගහගත්තා වගේ ගහ ගන්නෝ දෙයියනේ මෙතෙක් කාලයක් කරපු මෝඩකම් කියලා. මට වුණත් හෙට ආගමක් නිර්මාණය කරන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම ආගම නිර්මාණය කළොත් මීටත් වඩා විශාල පිරිසක් එන්නත් පුළුවන්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ ආතතියන්, දරිද්‍රතාවයන් මුල් කරගන්නවා. මුල් කරගෙන කියනවා යම්කිසි පිළිවෙතක් හදනවා. දෙවියෙක් ගැන හරි භූතයෙක් ගැන යකෙක් ගැන සංකල්පයක් හදනවා. හදලා දුන්නොත් මිනිස්සු ඒක කරගන්නේ නැද්ද? කරනවා. දවසක් මට ඇවිල්ලා කොළු ගැටයක් කියනවා, ආන්දරන් වහන්සේ නියමයි, හත් දවසකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒක මොකද්ද? මේක වැඩි දෙයක් නෑ කිව්වා. තියෙන්නේ එක වචනයක් කී කියා ඉන්න කිව්වා තියෙන්නේ. මම ඒක මොකද්ද කියන්නේ? කවුද කියලා දීලා අර තියෙනවා මහායාන ක්‍රමේ මණිපත්මේ වූම් කියලා කියනවා. දැන් මම ඒක කිව්වේ කවුද? කියාර වෙලෙන් එහා පැත්තේ ගෙදර තියෙන මිනිස්සේ. දැන් මං අහුව ඒ මිනිහා කෝටිපතියෙද්ද? නෑ, මිනිහා කෝටිපතියෙන් නෙමෙයි. මිනිහට ගෙයක් තියෙනවද? නෑ, මිනිහා කුලියට ඉන්නේ කිව්වා. ඉතින් මං අහුව තමයි ඔබ පිළිගන්නේ. තේරුම් ගන්නවද? ඉතින් බලන්නකො මිනිහා කෝටිපතියෙද්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි හිතමු කෝටිපතියෙම කිව්වා කියලා. හොයල බැලුවා මේකෙන් හූම් කියපු නිසා නෙමෙයි මේ මිනිස්සු කෝටිපතිය වෙලා තියෙන්නේ. එක්කෝ ගල් කඩලා, එහෙම නැත්නම් මොනවා හරි ව්‍යාපාරයක් කරලා, මොනවා හරි දෙයක් මේ ව්‍යාපෘතිය කරලා තමයි මේ කෝටිපතිය කියලා දෙන්නේ. මේ ගාථා වලට කෝටිපතිය කරන්න පුළුවන් කම නැහැ. ඊළඟට තව තියෙනවා මේ බෞද්ධ දර්ශන මම දැනගත්තේ, මේ නුවණ ලැබෙනවා කියලා නරිවලිගයක්. ඔව්, පිටිවෙත්තේ අමුණ ගන්න ඕන නරිවලිගය. නරිවලි නැත්තම් වාඩි වෙන තැන තියලා වාඩි වෙන්න ඕන නරිවලිගය. නරිවලිගයත් තියලා වාඩි වුණාම නුවණ ලැබෙනවලු. ඒ කියන්නේ නරියෙකුට තරම්වත් මොලයක් නැහැ කියන එක. ඒ තිරිසන් සතාගෙන් තමන් මොලයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ නරියට තරම්වත් මොලයක් නැහැ කියන එක. යම් යම් එනර්ජි ශක්තියන් තියෙනව නැහැ කියන්නේ. ඔය සිංහේකුගේ ඔය ඇටකටු ඇඟේට බද්ධ කළාම ඔය සමහර අය දෙන්නේ සිංහේ කොටි වලසු හපා ගන්න ඇති මිනිස්සු ඉන්නවනේ. සිංහයන් අතරට ගිහලා ඒ සතුත් අතර බොහොම ඉන්නවා. එක්ක හීලා කර ගැනීමෙන්, එහෙම නැත්නම් අර වගේ තියෙනවා ඇටකටක් තමන්ගේ ඔය අස්ති බිඳීමේදී හරි මොකකට හරි හේතුවෙදී බද්ධ කළා එහෙම හැදුවට පස්සේ එයාගේ අර ඥානත් එක්ක ඇඟේ ඒක වැඩ කරපු නිසා අර අර සතුන්ට සාමාන්‍ය විදියට අර මිත්‍රශීලීව දැනෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගෙම කෙනෙක් කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒක වැඩි කලා ඉන්න මිනිස්සු හොයාගත්ත ක්‍රමවේදයක්. එහෙම ශක්ති ස්වභාවයක් තියෙනවා යම් යම්. නමුත් ඒවයි මිත්‍යා අදහස් ඇති කරගන්න උවමනාවක් නැහැ. නුවණ තියෙනවා, නුවණ වැඩෙන්නේ නැත්තේ පාවිච්චි කරන්න නැති නිසා. දැන් අපි කකුල් දෙක තිබ්බට අපි මේ කකුල් දෙකෙන් දුවන්න හැමදාම පුරුදු වෙන්නේ නැත්තම් අපිට දුවන්න පුළුවන්ද? බෑනේ. දුවන්න බෑනේ. දුවන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි දුවන්න පුළුවන්. නුවණ තියෙන නුවණ වඩන්න පුරුදු වෙන්න ඕනේ. හොඳින් කල්පනා කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. හොඳින් සම්මර්ෂණය කරලා ඕනම දෙයක් ගැඹුරින් සිතා බලීමේ හැකියාව තියෙන්න ඕනේ. මං කියලා ඇතනේ අර ඒක මහත්මයෙක් හිටියා. ඊටාම ඕනම දෙයක් ගැන දනල රැලි ගහගෙන කල්පනා කරන මිනිස්සෙක් හිටියා. එයාට මොනවා හරි දෙයක් කිව්වම හරි ගැඹුරින් කල්පනා කරනවා. ඒ මිනිහට මම එක දවසයි කියන්නේ, ඔබ මෙතෙක් කල ඉන්ද්‍රයන් පහෙන් නිවන හෙව්වා. දැන් ඔබ නිවන සොයන්න ඉන්ද්‍රයන් පහෙන් තොරව එපමණමයි මම එතුමන්ට ලබා දුන්න උත්තරේ. ඒ තුලින්ම ජීවිතේ අවදි කරගත්තා. එච්චරයි. ඌ හරි හම්දුරු හරි. ඇයි මේක මට කවුරුත් කියලා දුන්නේ නැත්තේ? පහින්තරව මේ ලෝකේ බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. එයා අවබෝධ කරගත්තා. ඒ මොහොතේම අත්හින්දා. ඒ මොහොතේම පහ අත්හැරලා අර හයවෙනි ඉන්ද්‍රිය මතු වුණා. අතීන්ද්‍රිය ඥානය සදහම් මැස කියනක මතු වුණා. මතු වුණාට පස්සේ මේ ලෝකේ හරි ලස්සනයි. හරි හොඳයි. මොනවද මේ ප්‍රශ්න කියන්නේ? අපි හදාගත්ත දෙයක්. අපි කොටු වෙලා හිටියේ, හිර වෙලා හිටියේ. මම මෙතනින් මේ නිදහස් වෙන්න බල බලා හිටියේ. දැන් හරි නිදහස්. තව විමර්ශනය නොකරන අහගෙන ඉන්නෝ දැන් මේක මේ තවක පිරිසත් අහගෙන හිටියනේ. කො මතුණාද එක්කෙනෙකුට? මතුන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු විමර්ශනයකින් බලපු කෙනෙකුට ඒක මතුවේ. දැන් බලන්න ධම්මපදයේ ගාථා හැම ගාථාවකින්ම මාර්ගඵලලාභී නිර්මාණය කරනවා. ඉතින් අපි ඕක 423ක් ඔය කියද්දි ඔය ගාතකෝ එක එක්කෙනෙක් 423ම කියද්දි හරි එක්කෙනෙක් මතු වෙන්න එපා. ඒක ධර්ම අවබෝධයකට එන්නේ නැහැ. ඉගෙන ගන්නවා නිසා අර සම්මර්සණය කිරීම කියන එක, විදර්ශනා කිරීම කියන එක කරන්නේ නැහැ. එහෙම විදර්ශනා කරයි කියලා මේ හැකියාවල් අපිට ඇති වෙන්නේ නෑ. දැන් මැච් එක දිහා බලන් හිටියා කියලා ක්‍රිකට් ගහන්න පුළුවන්කම ලැබෙනවද? ඔලිම්පික් තරගාවලිය දිහා බලන් හිටියා කියලා ඔලිම්පික් තරගාවලිය සූරේක් වෙන්න හැකියාව තියෙනවද? ඒකට තියෙන වෙනම ක්‍රියාවලිය. ඒ නිසා ඉගෙන ගන්නවා කියන්නේ එකක්, අධ්‍යයනය කරනවා කියන්නේ තව එකක්. ඒ ඉගෙන අධ්‍යයනයේ තිර ඉගෙන ගැනීම කියලා කියන්නේ ප්‍රායෝගික ඉගෙන ගැනීමක්. ඒක හුදු දැනුමට සීමාවක් වන්නේ නැහැ. ඔබ ගැන පරීක්ෂාවෙන් ඉන්න, ඔබ ගැන ඔබ පරීක්ෂා කරන්න උත්සාහ කරන්න. අනිත් අය බනිනකොට, හිත රිදෙනකොට, ප්‍රශ්න ඇති වෙනකොට, ගැටලු ඇති වෙනකොට, ගැටලු මැද්දට දාලා බලන්න ඔබේ මනසට. සතුටත් පරීක්ෂාවට ගන්න, දුකත් පරීක්ෂාවට ගන්න, බයත් පරීක්ෂාවට ගන්න. ඔබ තුල ඔබ නතර වෙලා සිටින්න. ඒ නතර වෙලා ඉන්න ගම ඔබේ හිතේ තියෙන තතු ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. අනුන්ගේ හිත බලන්න යන උවමනාව නෑ. අනුන්ගේ හිත බලන්න ගියාම හරියට අර නගර සභාවේ ඇට්ටරේ වගේ වෙනවා. හැම ගෙදරින්ම හම්බෙන්නේ කුණුනේ නේද? ඒ වගේ අනුන්ගේ කුණු ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඒත් ඊට පස්සේ අනුන්ගේ කුණු තමන් දාගෙන නිකන් නැහෙන්න ඕනේ. ඔහේගේ කුණු ඔහේ තියාගන්න, මගේ කුණු මන් තියාගන්න කියලා. අනුන්ගේ කුණු බලන්න ඕනේ. තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම තමන් කරන්නේ. ඒ හොඳට නැති. ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට තියෙනවා සමාධිය, සංයෝජන තුනක් දුරු කරගත්ත සමාධිය. ඊට පස්සේ සකදාගාමි කෙනාට තවත් සංයෝජන කීපයක් අඩු වෙනවා. අනාගාමි කෙනාට තවත් සංයෝජන කීපයක් අඩු වෙනවා. අරිහත් කෙනාට සංයෝජන 10ම අඩු වෙනවා. ලොකු සංයෝජන ගොඩාක් අඩු වෙච්ච එකක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මේ මුල් අවබෝධයක් තියෙන කෙනෙක් යා බලාපොරොත්තු වෙන සංයෝජන තුනක් ප්‍රහාණය වුණ සමාධිය පමණයි. ඒක හැම මොහොතකම පවතිනවා. ඒක පවත්ව ගන්නත් පුළුවන්, පවතිනවා. ඒ සමාධිය වැඩි වීමෙන් තමයි අනිත් සංයෝජන ප්‍රහාණය වෙන්නේ. සමාධි භාවනාව ඇති වෙන මොනවද? සම්මා සමාධි භාවනාව, ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව පටන් ගන්න. එතකොට ඒක සංස්කාරක භාවනාවක් නෙමෙයි, මමේ භාවනාවක් නෙමෙයි. මම යතියාගෙන නේද? මමත්වයේ තියාගෙන කරන භාවනාව නෙමෙයි. මමයා කියන වචනේ ඉගෙන ගත්තේ මම ඕස්ට්‍රේලියාවේ. එතන මෙහෙදී මමයා කියලා පාවිච්චි කරන්නේ මගෙන් කියනවා. අද මේ මමයා අයින් කරගන්නේ කොහොමද කියලා. මම මමයා කියන්නේ මමයි කියලා කියනවා නේ අම්මා. ඉතින් මේ මමයා කියන්නේ මේ මමත්වයට. එක කැමති කෙනා වැඩුවොත් නැත් සංයෝජන දුර වෙලා ප්‍රහීන වෙලාම යනවා. ඒ කියන්නේ හොදවද මඩේ දානවා වගේ ආයි මේ බාහිර දේවල් වලට මේ තමන්ගේ අවධානය යොමු කරලා ඒව පිළිබඳව සිතුම් කිතුම් පැතුම් කිරීම කරන්න යන්නේ නැතුව සම්පූර්ණ ලෝකෝත්තර ධර්මයේ කරාම සිත යොමු කරගත්ත කෙනෙක්. ආයි වෙන දෙයක් ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම වැඩෙන්නේ නෑනේ. දැන් ඔය සාකා මහ උපාසිකාව සෝවාන් වෙලා හිටියා. නමුත් ඉතින් එහාට එතුමේ දියුණුවුනේ නෑ. ඇයි? දරුවෝ ගැන කල්පනා කරන්න ඕන නේද? දානමාන ආදී කටයුතු කරන ඒව ගැන කල්පනා කරන්න ඕන. තම ස්වාමීක ඉන්න එයා ගැන බලන්න ඕන. රාජකාරි ගොඩක් තිබුණා. එතකොට එයාට ඒ තිබුණු සමාධිය තියෙනවා. නමුත් එතෙන් එහාට දෙයක් කරගන්න පුළුවන් කම ලැබුණේ නැහැ. ඒක මේකේ කමක් නැහැ ඉතින්. ඒකට බුදුහාමුදුරු මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද ඒ රාජකාරි ඒ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කටයුතු කරන් තව කවුද ඉන්නේ? කෙනෙක් ඉන්නත් එපා නේද? ඒත් නමුත් එතුමිය ප්‍රශංසනීය කෙනෙක්. මොකද හේතුව සෝහන් එච්ච කෙනෙක්. කොයි කාලෙද සෝවාන් වෙලා තියෙන්නේ? අවුරුදු 7 දී. තමන්ගේ 100ත් එක්ක ඇවිල්ලා නිකම් බුදුහාමුදුර වෙනවා කියන ආරංචියට ඇවිල්ලා හද්දී ධර්ම අවබෝධය කරගන්නේ. දැන් ඉතින් මේ අත්තන්ට 60 දී වෑනේ. එම් බෑ කියන්නේ මෙතන අවබෝධය තියෙන පිරිස ඉන්නවා. ඒ අවබෝධයේ තියෙන පිරිස් ඉන්නෝ. ඒයට ඇත්තට දැන් මදි වෙලා තියෙන මීට වඩා අපිට මේ ඕන. يعني සකුදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන, අරිහත් වෙන්න ඕන. හැබැයි අර කාර්යතාවය ටික ඔක්කොම අහක දාන්න කිව්වොත් බෑ ඒවනම් බෑ. ඒවත් කරලා නේද? ලොකු පුතාගේ මගුලක් කළා, පොඩි දුවාගේ මගුලක් කළා ඈ. ඔක්කොම මගුලුත් කරගන්න ගමන් මේකත් කරගන්න ඕන. එහෙම කරන්න බෑ. එහෙමනම් ඒවෙන් අයින් කළා සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය ධර්මයේ සඳහාම යොමු වෙන්න ඕන. ආන්න ඒකයි ඔය රහත්න් වහන්සේලා වගේ වෙනකොට අනිවාර්යෙන් මහාන වෙනවයි කියන්නේ. කතාව ඒක එක්ක මහාන කෙනෙක් වාගේ පරිසරයක් හරි හදා ගන්නවා යා. බුදුහම්දුරෝ මේ මහාන කම කියන එක සලකන්නේ ඇඳුමෙන්ම නෙමෙයි. කෙනෙක් රහත් වෙන්න පුළුවන්. නමුත් එයාට අනිකුත් කාර්යයන් තුළ විසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයා සම්පූර්ණ කැපවීම කෙනෙක් බවට පත් වෙනවා ඒ පිළිබඳව. ධර්මයේ සුවය සඳහාම ධර්මයේ පිළිබඳවම කල්පනා කර ධර්මයේම සිත පිහිටුවාගෙන ධර්මයේ තුලම රැකවරණය සාදාගෙන ධර්මයේම පිහිට කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔබ පිහිට කරගන්නේ ඒක නෙමෙයි නේද? කර්මයෙන් පිහිට කරගෙන කර්මයේම ඥාතිය කරගෙන කර්මයේම හිතවතා මිත්‍රයා ඥාති කරගෙන මේ කර්මයක පැටලිලා ඉන්නවා. ඒ කර්මයෙන් නිදහස් වෙලා ධර්මයේ පිහිටන කෙනෙක් වෙන්න ඕන. ධර්මයේම ඥාතිත්වය ධර්මයේම මිත්‍රත්වය පිහිටන්නවා. සංස්කාරයක් අල්ලගත්ත ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම. ඒ ඔබ මේක වැඩි ඔළුවට ඉන්ද්‍රයන් වලින් ගන්න උත්සාහ කරන්නත් එපා. ගන්න උත්සාහ කරොත් ඔබට තේරෙන්නේ නැතුව යනවා. මමත් මේක වැඩි ඉන්ද්‍රයන්ට බර කළා මේක කියන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගියොත් එහෙම මගේ මොළේ අප්ෂොට් යනවා. තේරෙන්නද? මේක ඉන්ද්‍රයන් වලට දාලා කියන්න බැරි කතන්දරයක්. වැඩි නෙමේ පින්නතුනේ අඹගෙඩියක රහ කියන්න පුළුවන්ද කියන්නකො. ඔබේ ගෙදර තියෙන අඹගහේ ගෙඩියක තියෙන රහ පුළුවන් නම් මෙතන ඇවිල්ලා අපිට කියන්න විග්‍රහ කරන්න පුළුවන්ද? විග්‍රහ කරන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි. දැනෙන දෙයක් කොහොමද විග්‍රහ කරන්නේ? ඒක දැනීමෙන්ම අඳුන ගන්න ඕන. තේරෙනවද? තමන්ගේ හිතේ සන්තෝෂයක් සතුටක් ඇති වෙනවා. ඒ සතුට කොහොමද තව කෙනෙකුට විග්‍රහ කරන්නේ? ස්වභාවය ඒක පැහැදිලි කරන්න බෑ. ඒක සංවේදීවම අඳුන ගන්න ඕන කෙනෙක්. දැන් උගන්වන්න බලන්න මේ මව්පියෝ වෙච්ච අය ඉන්නෝ. මව්පියෝ වෙච්ච නැති කෙනෙකුට මව් සෙනෙහස කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා පුළුවන් නම් පාඩමකින් කියන්න බලන්න. ඒක කියන්න බෑ. ඒක ඒගොල්ලෝ දැනගන්නේ මමත් උන දවසේ. පී උන දවසේ තමයි ඔය දේ මොකද්ද කියන එක අඳුනන. අනිත් කිසි කෙනෙක් ඒක අඳුරන්නේ නැහැ. ඒ වගේ ධර්ම කියන්නේත් ඒකයි. ඒක අවබෝධය තුළ පහළ වෙද්දී තමන්ට තේරෙන දෙයක් මිස ඒක කියා දෙන්න එහෙම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. තවන් අවබෝධය කරා ගමන් කරන්න ඕනේ. ඒක කියා දෙන්න බෑ. සරලයි. යමක් දුක නම් අතහරින්න. යමක් අනාත්ම නම් අතහරින්න. යමක් අනිත්‍ය නම් අතහරින්න. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් අතහරින්න. චතුරාර්ය සත්‍ය අතහරින්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අතහරින්න. අවසානයේ බුදුහාමුදුරුවෝ අතහරින්න ඔබට ඔබත් අතහරින්න වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අතහරින්නද තියෙන්නේ අල්ලගන්නද? චතුරාර්ය සත්‍යයේ තියෙන අතහරින්නද අල්ලගන්නද? පටිච්චසමුප්පාදයේ අතහරින්නද තියෙන්නේ අල්ලගන්නද? මේගොල්ලෝ දැන් කොස්ස අල්ලගෙන ඉන්නේ. දැන් කොස්ස අතාරින්නේ නැහැ. දැන් අතු ගන්න දෙනවනේ කොස්ස. දැන් ওই පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය දුන්නේ කොස්ස. මේක අතු ගාලා දාන පිස. දැන් මේගොල්ලෝ කොස්ස අතාරින්නේ. දැන් කොස්ස සංස්කාරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා හැමෝම දැන් කොහු කරේ තියාගෙන ඉන්නේ? ඒ කියන්නේ අතහරින්න දීපු ධර්මය ඔක්කොම කරේ තියාගෙන. සියලුම ආගම් වල ඇයට සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අතහරින්න දුන්න දේවල් අල්ලගෙන ඉන්නවා. මෛත්‍රිය ඇති කරගන්න දීපු ධර්මය වෛරය ඇති කරගන්න භාවිතා කරනවා. අතහරින්න දීපු ධර්මය තුලින් අල්ලා ගැනීම සිද්ධ කරනවා. අපේ ඇරගොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහරින්න කියලා හපෝ නෑ එහෙමකෝ. ඊ අපේ ආගමනේ එකත් හරින්න බෑ. ඒ දානේ අතහරින්න කිව්වොත් හපෝ නෑ දානේ අතහරින්න බෑ. සීලය අතහරින්න කිව්වොත් හපෝ සීලය අතහරලා හරිනවා. භාවනාව අතහරින්න කිව්වොත් අපුයි බෑ භාවනාව අතහරින්න බෑ. ආන් ඒ කියන්නේ ඒ ඇත්ත සේලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවම දැකලා නැහැ. යම් යම් සංස්කාරකයන් වල ඕන් බැඳී සිටිනවා. අර වක්කලේ හාමුදුරුව ඔක්කොම අතහැරලා බුදුහාමුදුරුව දිහා බලන් හිටියා. අවසානයේ බුදුහාමුදුරුව මොකද දුන්නු පාඩම? ඔබ බුදුහාමුදුරුවත් අතහරින්න ඕනේ නිවන් දකින්න නම්. බුදුහාමුදුරුවත් අතහරින්න ඕන නිවන් දකින්න. බුදුහාමුදුරුවත් අතහරින්න ඕන කියලා කියන්නේ මේ අපි මල් පහන් පූජා කරන්නේ නැහැ, වන්දනා කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක පරමාර්ථයක්. අපි මනසින් සංස්කාරක වශයෙන් තබා ගන්න නැති, සංඥා වශයෙන් තබා ගන්න නැති අතහැරීමක්. දැන් අපි මොනවද කරන්න ඕන? පුළුවන් තරම් නිවැරදි වෙන්න ඕන, පුළුවන් තරම් විවෘත වෙන්න ඕන, පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න ඕන, පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න ඕන, පුළුවන් තරම් නිදහස් වෙන්න ඕන, පුළුවන් තරම් විවෘතව සිටින්න ඕන. විවෘතව තියෙනකොට ඔබට ආйти දේ ඉතුරු වෙද්දී අනිත් දේවල් ඔබට සියල්ලම අහිමි වෙයි. දැන් බලන්න වෙස්සන්තර රජුරු කාටවත් මේ බාණ්ඩ ගෙනියන්න කිව්වේ නැහැ. වෙස්සන්ත රජුරු කලේ දොරවල් අරලා දාපේක විතරයි. මිනිස්සු කනලා අරන් ගියා. අනදිරයක් යවුවා කියලා කියනවා. මම දන්නේ, මම හිතන්නේ විසන්තර රජුරෝ දොරවල් අරලා දැම්ම විතරයි. ආව කැමති කෙනෙකුට ඕනනම් ගෙනියන්න පුළුවන්, නැත්නම් නිකන් ඉන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිස්සු ඔක්කොම දින දේවල් උළුවස්සක් ගලවගෙන ගියා. ඉඩ දුන්නොත් එහෙම කරනවද නැද්ද? මේ පන්සලේ හැරි ඒවා ගේට් ඔක්කොම අරලා දාන මේක කරලා කැමති කෙනෙකුට කැමති දෙයක් ගෙනියන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? උළුවත් නැයි දොරයි ගලවයි යනවා. නමුත් මේ ගනුදෙනුව මේ අතහැරීම අපි කරන්නේ පුජ්‍යලයට නෙමෙයි, විශ්වයට, ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මයටයි විවෘත වෙන්නේ. ඔබ පුජ්‍යලයට විවෘත වෙන්න යන්න එපා. දැන් අර බං කියවනේ පුළුවන් තරම් විවෘත වෙන්න, පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න, පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න කියලා. මේ මේ ලෝකේ ඉන්න හොරුන්ට, මංගොල්ලකාරයන්ට සත්‍යවාදී වෙන්න යන්න එපා, යථාර්ථවාදී වෙන්න යන්න එපා, විවෘත වෙන්න යන්න එපා. එහෙම කිව්වොත් ඒක ඉවරයි. මේ මේ ඒක ඒ කතා කරේ විශ්වයට ඔබ ස්වභාව ධර්මයට විවෘත වෙන්න කියන කතාව. ස්වභාව ධර්මයට සත්‍යවාදී වෙන්න. පුඤ්ජලයන්ට සත්‍යවාදී වෙන්න විවෘත වෙන්න කියොත් එහෙම ඉවරයි. ඔබට ඔබ සත්‍යවාදී වෙන්න, ඔබට ඔබ යථාර්ථවාදී වෙන්න, ඔබට ඔබ විවෘත කෙනෙක් බවට පත් වෙන්න. විවෘතව තමන්ගේ මනස තමන් හරි දේ හරි විදියට, වැරදි දේ වැරදි විදියට, කළ යුත්ත කළ යුතු විදියට, නොකළ යුත්ත නොකළ යුතු විදියට හඳුනා ගන්න කෙනෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ තැවුන්නේ, ඊට පස්සේ ප්‍රශ්න නැහැ. ගැටලුවක් තිබුණොත් නේද විසඳුමක් අවශ්‍ය කරන්නේ? ගැටලු නැත්නම් විසඳුම් අවශ්‍ය කරනවද? ඔබේ වන දෙයකට නේද ඔබ රක්ෂණයක් ගන්නෙ? ඔබ වටපිටාවේ තියෙන වාහන වලටත් රක්ෂණය ගන්නවද? අසල්වාසීන්ගේ වාහන වලට ඔබ විසඳුමක් සොයන්නේ ඔබගේ වන දෙයට. එම්නා ඔබගේ දෙය කියලා දෙයක් නැහැ කියලා තේරුම් ගත්තොත් එහෙම විසඳුමක් හොයන්නේ නැහැ, විසඳුමක් නැහැ, විසඳුමක් කියලා එකක් නැහැ. විසඳුමක් අවශ්‍ය වන්නේ නැහැ. සෑම විසඳුමක්ම තමයි ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. ප්‍රශ්න විසඳුමක් බවට පත් වෙනවා, විසඳුම ආයි ප්‍රශ්න බවට පත් වෙනවා. ඕක තමයි හැමදාම කරකෙන්නේ. ලෝකය නිවැරදි කරන්න යන තැන තමයි ලෝකේ වැරදි මැති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ. ගෙදර කලකෝලහල ඇති වෙන්නේ වැඩිපුරම ඇයි? නිවැරදි වෙන්න යන තැන. මම හරි. මම හරි. ඔබ වැරදිකාරයෙක් වෙන්නත් එපා, නිවැරදිකරුවෙක් වෙන්නත් එපා. ඔබ තුල ඔබ ජීවත් වන ලෝකයට ඔබ කිසිවෙකු නොවෙන්න. තමාටද තමන් කිසිවෙකු නොවෙන්න. කිසිවෙකු නොවූ තැන මේ ලෝකේ තියෙන ප්‍රශ්න සියල්ලම අවසන්. කිසිවෙකු වෙන්නට යන තැනයි. දැන් හරි කෙනෙක් වෙන්න යනවා මේ මම හරි. ඒ කියන්නේ යම් කෙනෙක්නේ නේද හරි කෙනා වෙන්න යනවා. හරි කෙනා වෙන්න ගිහිල්ලා අවසානයේ බලනකොට හැමෝගෙම වැරදි කෙනා බවට තමන් පත් වෙලා. මම මේ හරි කෙනා වෙන්නයි ගියේ, නැත්නම් මම මේ උදව් කරන්නයි ගියේ, මම මේ යහපතක් වෙන්නයි කරා ගියේ. නමුත් මේගොල්ලෝ මෙන්න බලන්න මම තමයි වැරදි කාර්යයක් කළා තියෙන්නේ කියලා ඒ කියන්නේ. නේ මම නම් හිතන්නේ මේ ඔබ මාව හරි කියලා හිතුවත්, ඔබ මාව වැරදි කියලා හිතුවත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි, ඔබ ඔබේ ප්‍රශ්නයක්. ඒක ඔබේ ප්‍රශ්නයක්, ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඕනම දෙයක් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක නිවැරදි කියලා කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. ඕනම දෙයක් ඕනම වෙලාවක වැරදි කියලා කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ වැරදි කියලා යම් යම් අය හොයන කට්ටිය මාර වැරදි හොයාගන්නේ. ඒගොල්ලෝ කියනවා බුදුහාමුදුරු ඌරු මස් කාලා තියෙනවායි කියලා. එහෙපේ ඊළඟට වැරදි කියලා කල්පනා කරනවා. ඒක දැන් බලන්න මෙච්චර බුද්ධ කාලෙම නැති ප්‍රශ්නයක් අවසානෙට දානවා බුදුහාමුදුරන්ට. දැන් එච්චර කාලයක් මෙහෙම ඌරු මස් කෑවයි කියන කතාව නෑ, මේ පිරුණම් පාන දවසේම තමයි මේක දාන්නේ එකට. ඒක එහෙම කෑවයි කියලා ඒක මහා නීච තත්වයකට පත් කළා කියලා ඇත්ත කතාව මම දන්න විදියට නම් ඒ චුන්දු සූකර කියන කෙනා තවත් පුරාවෘතවල තියෙන කතාව තමයි හොඳ සද්ධාවන්ත පුජ්‍යලේ කවු හරියට දාන දුන්නා. බ්‍රාහ්මණ වංශිකයෝ Hindu ටික එකතු වෙලා ඒකේ ජරමරයක් ඇති කළා. උන්වහන්සේට අසනීප තත්ත්වයක් තිබුණා. ලේ අතිසාරය කියන තත්ත්වය. ඒකට දැම්මා ඒක වැඩි වෙන්න බේතා. දැම්ම ගමන් අරකින් උස්සන්න වුණා. උස්සන්න වුණාට පස්සේ බලන්න බුදු කෙනෙකුට තිබුණු සැලකිල්ල. දැන් ඔබ අපි හරි දානට ගෙදර වඩම්මව ගත්තොත් හරි මොකක් හරි එහෙම වුණොත් අනිවාර්යෙන් පන්සලට හරි යන දිහාවකට හරි ඇරලවන්න හරි තව කවුරු හරි කෙනෙකු ආහනයක් හරි එහෙම නැත්නම් පයින් හරි එනවනේ මිනිස්සෙක්. ඒකනේ තියෙන ආචාර ධර්ම ක්‍රමපද්ධතිය. මේක එහෙම කවුරුත් ගිහිල්ලත් නැහැ. ආනන්ද හාමුදුරුවෝයි බුදු හාමුදුරුවෝයි විතරයි. ඒ උපවර්තන සාල උද්‍යානේ. ඉතින් ඒ අසල මේ වතුර ටිකක් බොන්න අර කුඩා නදීනේ පොඩි නදියක් තිබිලා තියෙනවා. ඒ නදීන් වතුර ටිකක් ගේන්න යතාමත් ඒ නදියේ තියෙනවා. ඉතින් කරත්ත පාරවල් ගිහිල්ලා ඔක මඩ වෙලා තිබ්බ කීප සැරයක් වතුර ගේන්න ගියා. වතුර ටික ඉතින් වැඩි බෙහෙතක් නෙමෙයි වතුර ටිකක් තියෙන ප්‍රශ්නේ. එකක් බුදුරජාණන් වහන්සේලාගේ රුචිකත්වය තනිව සහ විවේකීව වාසය කිරීම. අනිත් එක මම අහන්නේ එහෙම වයෝවෘද කාලකදී ඊට වැඩියේ රජවරු හිටියනම් සිටවරු හිටියනම් බුද්ධිමත් පිරිස්සු හිටියනම් බුදුහාමුදුරන්ට ආදරයක් කරුණාවක් තිබ්බනම් බුදුහාමුදුරෝ කරත්තෙන් යන්නේ නැත්තම් නුදුරකින් හරි යවන්න තිබ්බ කරත්තයක් නේද? තිරික්කලයක් හරි. එහෙම කරනවනේ අපි නම් දැන් අපේ හිටපු ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන්ට එහෙම වහන්සේට සමහර ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ගෙන් රියදුරාලා දාලා ඒගොල්ලන්ගේ වාහන දාලා උන්වහන්සේට වාහනයක් නතර කරලා තියෙනවා ඉස්සරහින් ඈතේ. උන්වහන්සේට ඕන වෙලාවක ඕන දිහාවක නැගලා මේක යන්න. අපි ලයිසන් ඉන්ෂුරන්ස් බලා ගන්නම්, තෙල් ගහන්න, ඩ්‍රයිවර් කුලිය ඔක්කොම ගෙවන්නම්. වහන්සේ මේක නැගලා යන්න එච්චරයි. එහෙම සැලකුවද බලන්නේ බලන්නේ බලන්නේ එහෙම දෙයක්වත් තිබිලා නෑ ඒක. එතකොට ඒ කාලේ එසේ ඒ කාලේ හිටපු ඒ කුජලයන්ගේ යම් යම් දුර්වලතා ප්‍රශ්නකුත් එතන තියෙනවා. සැලකුම් පද්ධතියක් කරන්න තිබ්බ දෙන්න තිබ්බා. ඒ නිසා වෙනතුනේ අපි මේ මේ ධර්මයේ දිහා මේට වඩා මේ හොඳින් බලන්න ඕන. නැත්නම් ඉතින් අර වරදක් වාරණ විදිහට ඕනම දෙයක ඉතින් වරදක් කියලා දකින්න පුළුවන් ඔය. සිද්ධාර්ථ කුමාරයා මේ පොඩි ළමයා දාලා ගියා. ඒක වරදක්. මේ කියන්න පුළුවන්. එහෙනම් දාලා යෑමක් වෙලා නැහැ නේ. ඉතින් මොනවා හරි දෙයක් ඒක වරදක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් ඉන්දියාවේ Hindu අය බුදුහාමුදුරු බාර ගන්න නැති බුදුහාමුදුරු උරුමස් නෑවයි කියන ප්‍රශ්නේ නිසාලු. ඊළඟට සෞදි අරාබිය වගේ මුස්ලිම් ජාතිකයෝ බුද්ධාගම බාර ගන්න නැහැ කියන්නේ බුදුහාමුදුරු මලාම පුච්චන්න කියනවායි කියලා ශරීර. මම අහුවා මොකද කියලා, මේ ඔයගොල්ලන්ගේ ආගමයි මලාම පුච්චනවලු ශරීරය. ඒක හොඳ නෑලු. ඒක නිසා බුද්ධාගම වැඩන්නේ. ඒක හරි පාපයක්ලු. දැන් බලන්නනේ මහ විකාරනේ. ඉතින් මොලේ මොක කොතන තියාගෙන කතා කරනවද කියලා හිතා ගන්න අමාරුයි. එක තමයි ලෝකේ හැටි. ඕනම දෙයක් හරි කියලා හිතුවාම ඒක හරි, වැරදි කියලා හිතුවාම වැරදි. ඉතින් ලෝකේ සම්මත හරි වැරදි දෙක කියලා කියන්නේ අඳබාල මෝඩ මිනිස්සුන්ගේ වැඩක් වැඩපිළිවෙලක් ඒක. ඒ නිසා නිරන්තරයෙන්ම බුදුහාමුදුරු චේතනාත්මකව ජීවිතය අඳුන ගන්න මතක් කරේ ඒකයි. ඒ නිසා ඔබට අවකාශය ලැබිලා තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඔබේ අත්හැරීම ඔබ දිගටම පුරුදු කරගෙන යන්න. ඔබේ අධ්‍යාත්මික ලෝභ ద్వේෂ මෝහ අත්හැරීම සිද්ධ කරන්න. මනස අත්හැරීම කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හැම මොහොතකින්ම නිදහස් වෙවි, නිදහස් වෙවි යන්න. සියල්ලම නිදහස් කරන්න. තමන්ගේ මනසේ හිස් බවක් ඇති කර ගන්න ඕන. කිසිවෙකු මෙහි නොපවතිනවා කියන දර්ශනේ හිස් බවක් ඇති කර ගන්න ඕන. මෙතන සත්වයේ කුඤ්ජලයේ ආත්මයක් දැන් මාළඟ ඉතුරු නැත කියන අවබෝධය ඇති වෙන තුරුම එයත් හැරීම පූර්ණත්වයට පත් කරන්න ඕන. ඊට පස්සේ අර වීදුරු ගලකට මැණිකයි කියලා රැවටි සිටපු කෙනා වීදුරු ගලක් බවම මේක තේරුම් ගත් සැනින්ම එහි තියෙන ආශාව සහ වටිනාකම සියල්ල අත්හරිනවා වගේ. නොතරයි ටිකට් එක වටිනාකමක් ඇතේයි සිතාගෙන සිටුවේ කෙනා මෙහි වටිනාකමක් නැතේයි දැනගත් සැනින්ම එය අත්හරිනවා වගේ තමන්ගේ හිතට ලොකු බරක් වතුනු දෙයක් දැන් නිදහස් වෙනවා. ඊට පස්සේ තමයි කියන්නේ හිසේ තිබුණු බර මල්ල මිමින් තිබ්බා වගේ අඳුරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහනක් දැල්වුවා වගේ මම් මුලාවෙකුට මග කියා දුන්නා වගේ වසා තිබූ දෙයක් විවෘත කර පෙන්වාසේ මගේ හිත නිවැරදි වුණා නිදහස් වුණා ස්වාමී කියලා කියන්නේ විතරයි. මනසින් අතහරින්න කිසිවක් අල්ලා නොගන්න. ඊට වඩා සරල කරන්න පුළුවන් කම නෑ. ඒ සරලව කරන්න මේ දේශනා ගැඹුරින් සම්මර්ෂණය කරන්න විමර්ශන ඥානයකින් තොරව නම් ධර්ම අවබෝධය වෙන්නේ නෑ. ගැඹුරින් නුවණින් විශ්ලේෂණාත්මකව ධර්මය අහන්න එවිට ඔබට තේරෙයි මේ අපි අනුන්ගේ ඉඩමක අඩදාගෙන මගේ මගේ මම මම කියන පිස්සු කතාව මොකද්ද කියන එකයි. ඒ නිසා බුදුහාමුදුරු සබ්බේ පුතජ්ජනා උමතක සෑම පුතජ්ජනෙක්ම ගෞරවනීය පිස්සෙක්. හැමදෙනාටම තෙරුවන් සරණයි.